2014 වසරේ 5 මාසේ 20 භාවනා වැඩසටහන. ඇසෙන හඬ ශබ්දය, නොඇසෙන හඬ ඇසීම, පෙනෙන්නේ රූපය, නොපෙනෙන්නේ පෙනීම. සඳහම් මල් ග්‍රන්ථයේහි සඳහන්ව තියෙන කාරණයක්. එහි අරුත ඔබ නුවණින් විමසිය යුතුයි. හැමදේම ඉගෙනගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදේම ඉගෙන අරගෙන කරන්න බෑ. ඒ කෙටියෙන් කියලා දෙන කරුණු ගැඹුරින් විමසන්න පුළුවන් අයට තමයි ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඉගෙන ගන්න කෙනෙකුට ඉන්ද්‍රිය සීමාව තුළ දැනුම එකතු කරන්න පුළුවන්. හැබැයි ඉන්ද්‍රිය ඉක්මවා යන්න බෑ. පරේෂණය කරන කෙනෙකුට තමයි ඉන්ද්‍රියන් අභිබවා යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා නුවණින් ධර්මය අහන්න, නුවණින් ඒ කරුණවල ඇති යථාර්ථය සොයන්න. අපි යථාර්ථයයි කියලා ගොඩාක් වෙලාවට හිතන්නේ ඔන්න මිනිස් ශරීරයේ යථාර්ථය පිළිකුලයි කියලා හිතනවා. ඇට මස් නහරයි කියලා හිතනවා. ජීවිතයේ යථාර්ථය මේ ඔක්කොම වෙනසෙනවයි කියලා හිතනවා. ඒක වැරදි. ඒක වැරදි. ජීවිතයේ යථාර්ථය කියන්නේ ඒක නෙමෙයි. සැබෑ යථාර්ථය කියලා කියන්නේ ස්වභාවිකත්වයට. ඒක තමයි සැබෑ යථාර්ථය. ඒ ස්වභාවිකත්වය ලබන්න ඕන. මොකන්ද ඒ ස්වභාවිකත්වය? දැන් අපි ළඟ තියෙනවා නම් තියෙන්නේ අස්වාභාවිකත්වයක්. සාමාන්‍ය මිනිස්සු ළඟ, සියලු දෙනා ළඟම තියෙන්නේ මොකන්ද? අස්වාභාවිකත්වයක් තියෙන්නේ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදයේ පටන් ගන්නෙම කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදනමින් තමයි පටන් ගන්නෙ. එතකොට අස්වාභාවික බව සොයාගෙන යන්න වෙන කොහෙවත් දුර බැහැර යන්න උවමනාවක් නැහැ. මේ මොහොතේ මේ තියෙන්නේ, මේ මොහොතේ මම මේ විඳින්නේ, මේ මොහොතේ මම කියලා ග්‍රහණය කරලා තියෙන්නේ මොකන්ද? අස්වාභාවිකත්වය. අලුතෙන් විමර්ශනය කරන්න යන්න ඕනේ. උපාදානෙ අලුතෙන් හොයන්න යන්න ඕනේ. මේ මොහොතේ මම මේ විඳින්නේ උපාදානය. මේ මොහොතේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් සියලු ප්‍රශ්න විසඳෙනවා. දැන් අපි ප්‍රශ්න විසඳන්නම ලබා ගන්නෙ ප්‍රශ්නෙමයි. ප්‍රශ්න විසඳන්නේ ප්‍රශ්නයක් මාර්ගන තමයි ප්‍රශ්න විසඳන්නත් පුරුදු වෙන්නේ. ඒක තමයි අපිට විසඳුමක් නැති සත්‍යයක් වෙලා තියෙන්නේ. උදව් කරුවා හැටියට ගන්න ඕන ප්‍රශ්න විසඳන්න ප්‍රශ්නෙම නෙමෙයි. ඒ ප්‍රශ්නෙට ඇදුරෙක්, ගුරෙක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ලෝකෝත්තර ධර්මයේ කියලා කියන්නේ ඒකට. සමස්ත මමත්වේ ක්‍රියාකාරීත්වේ නිදහස් වෙමි යුතුය. සමස්ත මමත්වේ ක්‍රියාකාරීත්වේ නිදහස් විය යුතුය. කොහොමද ඒ ක්‍රියාකාරීත්වයෙන් නිදහස් වෙන්නේ? අදිචිත්තයකින් අදිඥානයකින්. ඇයි අදිචිත්තයක් අදිඥානයක් කියලා එකට කියන්නේ? සිතට වඩා දෙයක් අදිචිත්තයක්. අදිඥානයක් කියන්නේ ඥානයට වඩා දෙයක් අදිඥානයක්. ඒකයි ඒකේ තේරුම. එහෙමනම් ධර්මයේ දකින්න යොදා ගන්න ඕන මොකද්ද? අදිචිත්තේකි අදිඥානේකි. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍ය ඥානෙන් කරන්න බෑ වැඩේ. සාමාන්‍ය ඥානෙන් නිවන් දකින්න බෑ. සාමාන්‍ය ඥානෙන් කරන්න පුළුවන් ටික මොකද්ද කියලා දැනගන්න අවශ්‍ය නැහැ. ඔබ ඔය කරමින් ඉන්නේ එදිනදා ජීවිතේ සාමාන්‍ය ඥාණයෙන් කරන්න පුළුවන් ටික. අයි මම විග්‍රහ කරන්න ඕනේ. ඒහා සමානම දෙයක් නොවන නිසා නිර්වාණ ධර්මය ඔය සාමාන්‍ය ඥාණයෙන් දකින්න බෑ. කොහොමද අදිචිත්තයක් අදිඥානයක් නිර්මාණය කරගන්නේ? අන්න ඒකට තමයි සාපේක්ෂිත ධර්මයක් නොවන අර උඩුගම්බලා ගමන් කිරීම. සිතෙහි උඩුගම්බලා ගමන් කරනවා. ඥානෙහි උඩුගම්බලා ගමන් කිරීම සිද්ධ වෙන්න ඕන. දැන් බලමු සිතෙහි උඩුගම්බලා යන්න බලන්න. සිත අනුසෝතගාමී සිද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න අනුසෝතගාමී වෙන විදිය හිතා ගන්නකෝ. අතීත අනාගත වර්තමාන වශයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් අස කන නාසය දිව ශරීර මනෝ කියන මේ සදායතනයන් තුල වින්දනය කරමින් ඉන්නවා. උඩුගම්බලා යනවා කියලා කියන්නේ එහෙනම් මේ සදායතන අතහැරියා, කාලය අතහැරියා, රූපය අරූපය අතහැරියා, මේ සියල්ලක්ම අතහැරියා. ඊළඟට පංච උපාදානස්කන්ධය අතහැරියා. එහෙමනම් දැන් කොහරද යන්නේ? උඩුගම්බලා ගමන් කිරීම සිද්ධ කෙනෙක් අහන්න පුළුවන් මේ එහෙම අතහරින්න පුළුවන්ද කියලා. පුළුවන්. ප්‍රඥාවෙන් අතහරින්න පුළුවන්. මේ තියෙන්නේ යම් කිසි මේ ජවයක්, බලයක් තියෙන්නේ, විචිකිච්ඡාවක් තියෙන්නේ, අනවබෝධයක් තියෙන්නේ. ඒ ප්‍රඥා බලය නිසි ආකාරයකට එතෙන්ට යොදනකොට මොකද වෙන්නේ? ඒ මිත්‍යා බලය නැති වෙලා යනවා. ඔන්නේ යම් කිසි කෙනෙක් දිහා වැරදිකාරයෙක් හැඩියට බලවලා බලබලා ඉන්නෝ. මේ කේලම කියන්නේ නැති මේ පුජ්‍යලය වෙන්නේ නැති කියලා. ඒ පුජ්‍යලයත් එක්ක පිපිරි ඉන්නෝ. එහෙම නැත්තම් මේ කේලම කිව්වේ අපේ මහත්ය වෙන්නේ නැති කියලා, මහත්යත් එක්ක පිපිරි ඉන්නවා. හැබැයි ඔහොමම ටික දවසක් ඉඳලා හරියටම ඔප්පු වෙනවා. මෙයා නෙමෙයි කිව්වේ, එයාම කියනවා මම අහවල් කෙනා තමයි කිව්වේ කියලා. එතකොට මොකද වෙන්නේ? අර පරණ සැකේ එක පාරට ගිහින් නැති වෙලා ගිහිල්ලා මනස සෞම්‍ය වෙලා අර වැරදි විදියට දැකපු ආකල්ප ඔක්කොම නැතිව ගිහිල්ලා අපනාදි මං හරි මෝඩ සිතුවිල්ලක ඉඳලා තියෙන්නේ, මෝඩකමක් කරලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලනවා. ඒ වගේ තමයි මේ මමේ කියන දෘෂ්ටියත් ඒ වගේ දෙයක්. අවිද්‍යාපච්චය සංඛාරා වෙන දෙයක්. මේ මම ඈ මම දකිනවා, මම විඳිනවා, මේ මගේ චින්තනය, මම උසස්, මම කුලවත්, මම ධනවත්, මම බලවත්, එහෙම නැත්නම් මම හීනයි. දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මම හීනයි කියලා. ඒකත් වරදක්. හීනමානයත් වරදක්. හීනමානය සාපේක්ෂිතව හිතනවා. ඒ හීනමානයක් හිතන ඕන කෙනෙක් ළඟ අදිමානයකුත් තියෙනවා. අදිමානයක් තියෙන ඕනම කෙනෙක් ළඟ හීනමානයක් තියෙනවා. ඒ තමයි හැටි. හා ඔයගොල්ලෝ දැකලා තියෙනවද බණ්ඩාරනායක මහත්තයා එංගලන්තේ මහරජිනගේ ළඟ කතා කරන විදිය දැකලා තියෙනවද? නෑනේ. දෙන්න මෙහිම ඇඟිලි මෙහිම කරගෙන අර ගෑනු ළමයි නෑ මේ නිකන් අර මේ ප්‍රාථමික විදියට ඒකද මෙන්න මෙහෙම කරගෙන කතා කරන්නේ. නැවිල මෙහෙම කරගෙන කාටද හිනමානේ? එහේ මෙහෙට ආවම අදිමානේ. රජින ළඟට ගියාම ඒක තියෙනවා. ඒක එහෙම තමයි. ඒ කාලඟක් තියෙනවා. ඒක මොන රජා ළඟක් තියෙනවා? ඕනම හාමුදුරු කෙනෙක් ළඟක් තියෙනවා. නෑ සාමාන්‍ය කෙනාට කතා කරන විදියට නෙවෙයි. ඕ ඇමතිතුමා ආවම හාමුදුරුව කතා කරන්නේ. ජනාධිපතිතුමාම කතා කරන්නේ. ටිකක් වැඩියෙන් සලගනගෙන ආවම කතා කරන්නේ. ඈ ඒක තමයි ස්වභාවය. පොඩි දායකෙක් ආවම මොකද ආවේ කියලා ගණන් ගන්නෑ. එහෙම ස්වභාවයක් තියෙන. ඒක ඔය ඇත්ත ළඟත් තියෙනවා. පොල් ගන්න මිනිස්සයාව පියදාස අර පිටපැත්තෙන් ගිහලා මොනවාර කාලා යනවා කියලා කියන මිසක් මේ එන්න මේ මේසේ වාඩිලා තේ බොන්නේ මේ කියලා කතා කරන්නේ නැහැ. ඒක කාලාගත් තියෙනවා. හීනමානේ තියෙන ඕන කෙනෙක් ළඟ අදිමානයක් තියෙනවා. අදිමානේ තියෙන ඕන කෙනෙක් ළඟ හීනමානයක් තියෙනවා. ඔය ඇත්ත ළඟට හරි ඔය පයින් ඇවිදගෙන හරි මෙහින් යන හැමදෙරු කෙනෙක් කා මෙච්චර ගණන් ගන්නෑ. හොඳ ජනප්‍රිය ප්‍රසිද්ධ ටීවී එකේ වරු උපහානේ බණ කියන හොඳ වාහනයකින් යන හාමුදුරු කෙනෙක් ආවම හරි ගෞරවයක් ඇති වෙනවා. ප්‍රසාදයක් ඇති වෙනවා. හරි වටිනාකමක් ගෙවන්න වෙන උන්වහන්සේ නමක් බණකට එමු වඩම්ම ගන්න. ඒ තමයි ස්වභාවය. හීනමානයයි අදිමානයයි කියන මේ කියන ස්වභාවයන් දෙක. එතකොට ඒ සමස්තයෙන්ම දැන් හීනමානය දුරු කරන්න යන්නත් එපා, අදිමානය දුරු කරන්න යන්නත් එපා. ඒක හීනහා ප්‍රනීත වශයෙන් බෙදෙන එකම එක ධර්මතාවයක් තියෙනවා. ඒ මොකද්ද? මා කියන මාන්නය. මානය කියන එක. ඒ මානය කියන එක තමයි දැන් අපි හිතනවා මානය කිව්වහම මේ උසස් කියලා. නෑ. මේ මානය කියන එක තමයි උසස් හෝ පහත් වශයෙන් බෙදෙන්නේ. මානය කියන්නේ මොකද්ද? දෘෂ්ටියනේ. ඈ මානය කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටියක් තියෙන මම කියා දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය. මේ ඔක්කොම ප්‍රශ්න හටගන්නේ මම දැක්කහම, මම වින්දහම, මම මමේ කියලා හිතනකොට, මගේ ගේයි කියලා හිතනකොට, මගේ ඇහෙයි කියලා හිතනකොට, මගේ දරුවයි කියලා හිතනකොට, මේ අන්නයිගේ දරුවයි කියලා හිතනකොට මේ ඔක්කොම ප්‍රශ්න පහළ වෙනවා. දැන් අපි සමහර දේවල් තියෙනවා අපේ නෙමෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් අපේ ඉඩම විතරක්, කොටස විතරක් මම මගේ කියලා හිතාගෙන ඉන්නවා. අනිත් ඉඩම් කොටස් දේවල් මගේ නෙමෙයි කියලා හිතාගෙන ඉන්නවා කොටසක්. ඒ වගේම ජීවිතයේ සමහර අය ඉන්නවා ස්වාමීන් වහන්සේ මම මේ දේවල් අතහැරලා තියෙන්නේ. පැහැදිලිවම කියනවා මං ධනයට ආස නැහැ. එළුවම ඇත්ත. ඒගොල්ලෝ ධන සම්පත් වලට ආස නැහැ. මං දරුවන්ට ආසත් නැහැ කියලා කියන කට්ටිය ඉන්නවා. හැබැයි හැමදෙරේම මහත්යයට තමයි ලොකුම බැඳීම. ඒක නිසා මට මේ ඉවත් කරගන්න අමාරු. සමහර අය කියන නෝනට තමයි ලොකුම බැඳීම. ඒක තමයි ඉවත් කරගන්න අමාරු. එතකොට එක තැනක රැඳෙනවා. එක තැනක රැඳෙනවා. කවුද මේ රැඳෙන්නේ? මමේ කියලා හිතාගෙන ඉන්න සිහිනය. මමේ කියලා හිතාගන්න අවිද්‍යාත්මක සිහිනය. ඔබ හීනය. හීන බල බල ඉන්නේ. මේ සිහිනෙන් අවදි වෙන්න ඕන. මේ නිදාගත්ත මේ සමාජයක් ලෝකයක් තියෙන්නේ. ඔය ඇවිද්දත් නිදාගෙන ඉන්නේ. හීන දැක දැක ඉන්නේ. ඇයි හීනයක් කියලා කියන්නේ? ඒ එකක්වත් සත්‍යයක් නෙමේ. සත්‍යයක් නෙවේ. ඔය මනසේ වැඩ කරන කුමන ස්වභාවයක්වත් සත්‍යයක් නෙවේ. කුමන ස්වභාවයක්වත් සත්‍ය නෙවේ. හීන දැක දැක ඉන්න මේ දැනුත් හීන දකි. දැනුත් හීන දකින. තමන්මයි තමන්ගේ පිහිට පිළිසරණ කරගත යුත්තේ. ඒක බුද්ධ බලයකට හරි, දේශකයාණන් වහන්සේගේ බලයකට හරි, කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් කමක් තිබ්බනම් කොසල් රජුණෝ නිවන් දකිනවා. හැමදාම දවල් ආහාරයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ ගිහිල්ලා හම්බෙන්න කෙනා. කෑම කාලේ විවේක කාලේ බුදුහාමුදුරුවෝ හම්බෙන්න යනවා. ගිහිල්ලා මොනවද සැප දුක මොකද්ද කෙරෙන්න ඕන මොනවද කියලා කතා බහ කරලා එනවා. සිය සැරයක් නිවන් දකින්න තිබ්බා. මොහොත වැඩේ කෙරෙන්නේ. මෙහෙම දෙයක් වෙනවා. අපට වුණත් ඕනෝට වඩා ළඟ මිත්‍රශීලී බවක් සමීපකමක් ඇති වුණොත් එහෙම ධර්මය දකින්නේ. දැන් අපේ පවුල් වල අයට වෙන්නේ ඒක තමයි. අපි දිහා දේශකයෙක් විදියට බලන්න කැමති වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බලන්න කැමති පවුලේ අය, ආ මේ මල්ලි, මේ පුතා කියලා දකින්න. ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ. ධර්ම ගෞරවයකින් බලන්න ඕන. ඒ වගේම නිවන් දැකීමේ අවශ්‍යතාවයක්, එයා ළඟ අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන. මට පුජ්‍යල ග්‍රහණයක් නෙමෙයි අවශ්‍ය කරන්නේ, ධර්මය. දැන් සමහර අය ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ පුජ්‍යලයා ගැන, දේශකයා ගැන කියන්නේ. දේශකයා මෙහෙමයි, පුජ්‍යලයා මෙහෙමයි. ඇත්තෙන් මේක වැදගත් කමක් නැහැ. පුජ්‍යලයා ගිහික උනත් කමන්නේ, පුජ්‍යලයා පැවිදි උනත් කමන්නේ, පුජ්‍යලයා වයසක කෙනෙක් උනත් කමන්නේ, පුජ්‍යලයා තරුණ කෙනෙක් උනත් කමන්නේ. සද්ධර්මය කුමක්ද, සද්ධර්මය කුමක්ද කියලා බලන්න ඕන. දැන් ඔයයන්තු දන්නවා ධර්මයේ වචන වලින් කියන්න බෑ කියලා. එතකොට මේ කියන ඔක්කොම බොරු කියන්නේ කියලා දන්නවා. ඈ මේ කියන දේවල් වලට වඩා ඔබෙන් එපිටින් බලන්න පුළුවන් කෙනෙක් තමයි ධර්මයේ දකින්නේ. කියන වචන වලට වඩා එපිටින් දකින්න පුළුවන් කෙනෙක් තමයි ධර්මය දකින්නේ. එහෙම නැති කෙනෙක් ධර්මයේ දකීද? නෑ. එහෙනම් මේ ඇහෙන සියල්ල බොරු. එතකොට ඔබ එදිනෙදා කතා කරන දේවල්, අනිත් දේවල්, ඇහෙන දේවල්, ඒවත් බොරු. එතකොට ඔබ හිතන දේවල්, ඒකත් බොරු. අර ලොකුම බොරුව මම මම මම කියා ආමන්ත්‍රණය කිරීම. ලෝකේ තියෙන ලොකුම බොරුව. කවුරු හරි කිව්වොත් මමෙක් හොයලා දෙන්න බෑ. මේක වාතයට අයිති, මේක මහ පොළොවට අයිති, මේක උෂ්ණත්වයට අයිති, ඈ මේක ජලයට අයිති කියලා කොටස් බෙදනවා මිසක් මමෙක් හොයලා දෙන්න බෑ. ඔය මම මම කියලා කාටද කතා කරන්න කියලා කිව්වොත් මම හොයලා දෙන්න බෑ. ඒ නිසා ලොකුම බොරුව. ලොකුම බොරුව. තමා නිවැරදි වීම, තමා ගැන සෙවීම. අර මේ නපරේසං විලෝමානි කියන කතාවේදී පැහැදිලි වෙන්නේ අනුන් ගැන හොයන්න එපා, තමන් ගැන හොයන්න කියන එක. මම කියනවා ධර්මයේ නොදැක්ක කිසි කෙනෙක් ජීවිතේ එක දවසක්වත් තමන් ගැන හොයලා නැහැ. මේ දැන් හොයන්නෙත් නැහැ. හොයන්නේ හැමතිස්සෙම අනුන් ගැන. මොනවද මේ අනුන් කියන්නේ? පුජ්‍යලේකුට නෙමෙයි අනුන් කියන්නේ මෙතන. අනුන් කියලා කියන්නේ මොනවද? මේ අතීත අනාගත වර්තමාන සිතුවිලි පරම්පරාවට. අනුන් කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට. අනුන් කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ට. ඔය අනු. ඕව ගැන නෙමෙයිද බල බල හිටියේ? ඕව ගැන නෙමෙයිද හොය හොයා හිටියේ? ඕවයි ලස්සන, අවලස්සන, කැත, මේවා මේවා ඔක්කොම වට පිටාව මේ හොය හොයා ඉන්නවා මිස කවදාකවත් තමන් ගැන බැලුවේ නැහැ. කෝ තමන්? ඈ තමන් රූපයක්ද? තමන් ශබ්දයක්ද? තමන් ගන්ධයක්ද? තමන් රසයක්ද? තමන් කියන්නේ සිතුවිල්ලක්ද? තමන් කියන්නේ සිතුවිල්ලක්ද? තමන් ගැන සෙවිය යුතුයි. තමන් කියන්නේ ඉතාම ලස්සන කෙනෙක්. තමන් දැක්කේ නැති වුණාද? කියනවා. තමන් කියන කෙනා කොච්චරද ලස්සන කියනවා නම් ඒක මේ ලෝකේ කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි අසමාන ලස්සනක් තියෙනවා. සැබෑම තමන් කියන කෙනා තමන් අත්විඳොත් එහෙම ඒ තරම් සුන්දර, ඒ තරම් ලස්සන කෙනෙක් කොහෙවත් නැහැ. ඉතින් ඒ ලස්සන කෙනා දකින්න තමා බලන්න ටික වෙලා මම බලන කියන්න තමන්ගේ ලස්සන තමා. අර ඉහෙත කියපු ධර්ම කරුණොත් සහයෝගයට අරගෙන කියන්න බලන්න. තමන්ට පුළුවන් ඒ ලස්සනම දිහා බලාගෙන ඉන්න. ඇයි ඇයි තමන් එච්චර ලස්සන? මෙතෙන්දි මේ පෙන්වන්නේ තමන් කියලා තමන් දැක්කේ රූපයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ ශබ්දයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ ගන්ධයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ රසයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ ස්පර්ශ වෙන දෙයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ සිතුවිල්ලක් නෙමෙයි, මවාගත් දෙයක් නෙමෙයි. එතකොට තමන් කොච්චර ලස්සනද? ධර්මානුකූලව තමන් කොච්චර ලස්සනද? දැන් අධර්මානුකූලව බැලුවාම, අවිජ්ජාපච්චය සංඛාරා විදියට බැලුවාම මොකද වෙන්නේ? තමන් කියන්නේ රූපයක්ද නැද්ද? රූපයක්. කණ්ණාඩියෙන් බලන්නේ තමන් කියන්නේ රූපයක්. තමන් කියන්නේ ශබ්දයක්. තමන් කියන්නේ ගන්ධයක්. තමන් කියන්නේ රසයක්. තමන් කියන්නේ ස්පර්ශයක්. තමන් කියන්නේ සිතුවිලි වලට. ඔය ටිකට නේද තමන් කියලා කියන්නේ හැමදාම. දැන් ධර්මානුකූලව තමන් ලස්සනයි, අවිජ්ජාපච්චය සංඛාරා. එහෙම නැත්නම් අධර්මානුකූලව තමන් හරීම කැතයි. අධර්මානුකූල මමෙක් තමයි ඔය හැමෝටම ලෝකේ ඉන්නේ. ඒ මම කියන දේ, මමත්වයේ කියන දේ කණුවක් හා සමානයි. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ වෙල් යායවල් වල අර හරක් බඳින කණුවට උපමා කරේ. මමත්වය උපමා කරේ ඒකට. ඒ කණුව තියෙනකොට මොකද වෙන්නේ? ඒ කණුවේ ගෙනල්ලා හරක් ගැට ගන්නවා. එක එක දවස්වලට එක එක හරක් ගැට ගහලා යනවා. ඒ වගේ මේ මමත්වයෙන් යුක්ත පුජ්‍යලයාට එක එක ආගම් ඔබවන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඔළුවේ දාන්න පුළුවන්. ඕනම ආගමක් දාන්න පුළුවන්. එක එක ජාතීන් ඔබවන්න පුළුවන්. එක එක වර්ග, එක එක දේශපාලන ස්වභාවයන්, එක එක විප්ලවකාරී මත ඔබවන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒ කණුව සිඳින්න ඕන. ඒ කණුව සිඳින්න ඕන. ඒ කණුව සිඳුවට පස්සේ ඕනම ජාතියින් මැද, ඕනම ආගමක් මැද, ඕනම වර්ගයක් මැද කිසිවෙක් නොවි, කිසිවෙකට නොබැදී නෙළුම්පත මත රැඳි ජල බිඳු ශේෂයල්ල තබා ගන්නට පුළුවන්. ඔළුව නිදහස්, හිතක් නිදහස්, සසරත් නිදහස්. නිදහසේ මාවත, නිදහසේ උල්පත එයයි. පැහැදිලි නිර්මල චතුරාර්ය සත්‍ය ධර්මය සහ මාර්ගඵල ඥාන දර්ශනය ඔබට උදා කර ගැනීමට දැන් ලෝකේ අවකාශය සැලසී තිබෙනවා. ඒ අප්‍රමාදීව ලබන්න මෙතෙක් කාලය මේ ශාස්ත්‍රය තුළම වැසී තිබුණු ධර්මය මතු වෙලා තියෙනවා. ඒ ප්‍රතිලාභය ලබන්න වහාම ක්‍රියාත්මක වෙන්න විමසුන් බුද්ධියෙන් එය අවබෝධ කරගන්න. එය තන්තුරක් නෙමේ. ඒ ජීවිතයේ සැහැල්ලුවක්, සහනයක්. ඒ සඳහා කළ යුතු කිසිම භාවනාවක් නැහැ. ඒ භාවනාවල් හැදුවේ Hindu. බුදුහාමුදුරන්ගේ ළඟ භාවනාවල් නැහැ. බුදුරජාන් වහන්සේ ළඟ තියෙන විදර්ශනාව. විදර්ශනාව කියලා කියන්නේ ඒත් භාවනා කට්ටලයක් දාලා තිනවනේ. ඒව වැරදි. එහෙම භාවනා කට්ටලයක් නැහැ. ගියාද එතෙන්දී ඒ කරුණ පැහැදිලි කරද්දී මේ මිනිස්සු නිවන් දකිනවා. දැන් මට කියන්න මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කරපු භාවනාව මොකක්වත් නැහැ. අර එක එක භාවනාවල් කර කර හිටියා. ඒව වැඩක් නැහැ. ඒව පැත්තකට දැම්ම. මේව කුණු බාගියට දාලා මේකට ඇහුවා. උභෝවන්තේ නිදහස් වෙන්න කියලා කිව්වා. අන්ත දෙකක් පාවිච්චි කරන්න එපයි කිව්වා. කිසිම අන්තයක නොරැඳෙන්න කියලා කිව්වා. ඊට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නොවේ දැන්. මම නොවේ. මම කියලා කෙනෙක් නැහැ. එවැනි දහමක් පුදුමාකාර විදියට විනාශ කරා. ඒ විනාශ කළාට පස්සේ නොදන්න කමට, මෝඩ කමට අපේ භික්ෂු සමාජයත් ඒක කර තියාගෙන ගන්නවා. ධර්මයේ පෙරලල ගියේ විනාශ වෙන විදියට අපිව. ඒකයි මේ ජාතිය විනාශ වෙන්නේ. දැන් මේ විශේෂයෙන් මේ හීනයාන රටවල් ටික ඔක්කොම බැලුවාම ඒ ධර්මයේ නිසාම ලොකු අගාධයක වැටලා තියෙන බුරුමය, තායිලන්තය, ශ්‍රී ලංකාව වගේ රටවල්. හරිම අසරණ තත්ත්වයක. ඔවුන්ගේ චින්තනය ඍණාත්මකයි. ඔවුන්ගේ චින්තනය අසුභවාදී. මානසික සහනය නැහැ. මානසික සහනය නැහැ. එහෙම තත්ත්වයක් වෙලා තියෙනවා. අනිත් අය ධනාත්මක පැත්තට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ධනාත්මක ජයග්‍රහණ ලබනවා. ඒ අසහනේ. ඊළඟට තව කට්ටියක් ඉන්නවා සෞදි අරාබිය, පකිස්තානය වගේ අය. ඒගොල්ලෝ ආක්‍රමණශීලී. ධනාත්මකත් නැහැ, ඍණාත්මකත් නැහැ, ආක්‍රමණශීලී. අපි පරිත්‍යාගශීලී. ලේත් දෙනෝ, ඇහැත් දෙනෝ, මසුත් දෙනෝ, ඇටත් දෙනෝ, වහුවඩුත් දෙනෝ, ඔක්කොම දෙනෝ, දරුවොත් දූතක බම්මුට දෙනෝ, අවසානේ ලෙබ්බෙට තමන්ගේ ගෑණින් දෙනෝ යවුණු පිටරට. වැඩේ ඒත් අර කිල්ල නෑ. ඒ කියන්නේ දීමනා හිත වෙසන්ත රජු රූප ගන්නලා තියෙන එකනේ අපිට ගෑණිත් දීපිය නේද, දරුවොත් දීපිය, ගිහිල්ලා මේ නානක කඩේට යවාපිය කියලා උගන්ලා තියෙනවා. එතකොට මේ පරිත්‍යාගයෙන් විනාශ වෙනවා. ඒක මහා කාලකන්ණි දහම. පෞරුෂය බිඳලා තියෙන බිඳුවට. ඒක දහම් පාසලෙන් කරන්නේ. හැමෝටම ගරු කරන්නලු. හැමෝටම ගරු කරාම පිස්සෙක් වෙනවනේ. ඈ වැඩිහිටියෝ කියන දේවල් අහන්නලු. වැඩිහිටියෝ කියන්නේ ආය ඔක්කොම වැඩිහිටියෝද? මේ හොඳට හිටි වැඩිහිටියෝ කියන දේවල් අහන්න ගියොත් එහෙම. ඈ ඒ නිසා මෝඩ ළමයි බිහි වෙනවා. හරි පරිස්සමෙන් ඒගොල්ලන්ගේ පෞරුෂය ආරක්ෂා කරන්න ඕන. ඈ කොහමද ඒබ්‍රහම් ලින්කන් මහත්තයා තමන්ගේ මුල් ගුරුවරයාට ලියුම ලිව්වේ? මෘදු මිනිසුන්ට මෘදු ලෙස සලකන්නත්, රළු මිනිසුන්ට රළු ලෙස සලකන්නත් මගේ පුතාට උගන්වන්න. බුදුදහම එහෙමයි. ඈ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ඔබ වහන්සේත් කියන දේ මොක කරන් අහන්න නැත්තම් මොකද කරන්නේ? දාම්දුර කියන මම මරලා දානවා. ධර්මානුකූලව මනෝවිද්‍යානුකූලව ඒ දේ කරන්න පුළුවන්. බුදුදහමේ මරලා දැම කියලා කියන්නේ අතහැරලා දානවා කියන එක. ඒගොල්ලෝ ආශ්‍රය නිශ්‍රය කරලා ඒ අතහැරලා දානවා. එහි තියෙන අනන්තකාමීත්වය සහ අවඩදායීත්වය ප්‍රකාශයට පත් කරනවා. එහෙම කරනවා. ඒකයි. එහෙම ප්‍රබල චින්තනයක් තිබුණු සමයේ තමයි මුළු ආසියාතිකරේම ධර්මයේ පිබිදුනේ. පැතිරිලාගේ. දැන් එන්න එන්න හීන වෙවි හීන වෙවි යනවා. බෞද්ධ රටවල්වල උරුමයන් විතරක් යම් යම් රටවල් රැකගෙන ඒව ප්‍රදර්ශනය කරමින් රටේ ප්‍රතිලාභය ලබනවා. නමුත් බෞද්ධයෝ එක්කෙනෙක්වත් නැහැ. ඇයි ඒ නැති වුනේ? බෞද්ධ ධර්මය ඇතුලේ නැති වුණා. ඒක අච්චාරු කළා. ඒක කවලං කළා. ඒක නිකන් මහා මෝඩ දහමක් බවට පත් කළා. ඊට පස්සේ මෝඩ කතා ටිකක් කියා ඉන්න කසාවත් ඇඳගත්ත පිරිසක් බිහි වුණා. පට්ටවල් බුරුමේ ගහන්නේ මෙලෝ සංසාර දෙයක් දන්නේ. සම්මා දිට්ඨියෙන් සම්මා සමාධිය දක්වා කියලා සෝවාන් මාර්ගඵලෙන් පටන් අරන් අරිහත් මාර්ගඵලෙන් ඉවර කරන්නේ. තන්නේ කර පච ගහන තරම් මෙහෙම ඈ මහ පොළොව මෙහෙම තියෙන එක ලොකු දෙයක්. ඇයි එහෙම දේවල් කරන්නේ? ඒක තමයි හැටි. ඒ වගේම අනිත් ආගමික මිනිස්සු නොදැක්ක නොපෙනෙන විද්‍යානුකූල නොවන දෙවියෙක් ගැන දැක්කා වගේ කියන හැටි, පිහිට ලැබෙනවයි කියලා අනිත් අය මුලා කරන හැටි, එහෙම දෙවියෙක් ළඟට ඔබ යනවයි කියලා මිනිස්සුන්ගේ හිතට තත්වාරෝපණය දෙන හැටි, සංකල්ප දෙන හැටි, ආගමික පූජයෝ කියලා කියන්නේ ආගමික ත්‍රස්තවාදීන් බවට පත් වෙලා කියලා සමහර අය කියනවා. මං කියන්නේ සමහර අය කියනවා. ඒ අතරින් ඔබ ධර්මයේ තෝරගන්න ඕන. ඒ අතරින් ඔබ ධර්මයේ තෝරගන්න ඕන මොකද්ද? අකාලිකෝ ධම්මෝ. ඔබ අකාලිකත්වයේ දැක්කද? අකාලයේ තියෙන ධර්මයේ දැක්කද? ඔබ දකින්නේ කාලයේ ධර්මනේ හැමතිස්සෙම. ඔබ ওই රූප දකින්නවා කියන්නේ කාලයේ ධර්මතා. කාලයට අහු වෙලා ඉපදිලා පැවතිලා නැති වෙලා යන ධර්මතා, කාලයේ ධර්මතා. ඊට පස්සේ ශබ්ද කියන්නේත් එහෙමයි. ගන්ධ කියන්නේ, රස කියන්නේ, සිතුවිලි කියන්නේ එහෙමයි. ඉන්ද්‍රිය ගෝචර ධර්ම කියන්නේ ඒක, කාලයේ ධර්මතා. එතකොට කාලයේ ධර්මතා තුල කාලය ගෙවනවා, කාලය කා දමනවා, කාලකන්නේ. කාලය තුල ඉන්න කෙනෙකුට කියන්නේ කාලකන්නේ කියලා. ඒ නිසා කල්පනා කරන්න ඕන තවදුරටත් කාලකන්නියෙක් වෙනවද? ඈ නිකන් නෙමෙයි මහා කාලකන්නියෙක් වෙනවා. ඈ කාලකන්නිකමෙන් නිදහස් වෙන්න නම් කාලයෙන් නිදහස් වෙන්න ඕන. එතකොට කාලකන්නිකමෙන් නිදහස් වෙනවා, අකාලික වෙනවා. ඇයි මේ කාලකන්නිකම අල්ලගෙන ඉන්නේ? තේරෙන්නේ එච්චරයි, විශේෂ දෙයක් තේරෙන්නේ නැහැ. දැන් අපි මේ විශේෂ දෙයක් කියන්නේ. ලෝකෙ මිනිස්සු කාලකන්නිකම අල්ලගෙන ඉන්නේ ඇයි? තේරෙන්නේ එච්චරයි. දෙයියෙක් ඉන්නවා කියලා දැම්මොත් දෙයියෙක් ඉන්නෝ, දෙයියෙක් නැහැ කියලා දැම්මොත් දෙයියෙක් නැහැ. ඒ කාලකන්නිකමේ ස්වභාවය සංකල්ප. මේ ලෝකෙට මහා හානියක් සංකල්ප වලින්, මතවාද වලින්, දෘෂ්ටි වලින් සිදු වෙලා තියෙන්නේ. ස්වභාවිකත්වයේ දකින්නේ, ස්වභාවිකත්වයේ දකිනකොට තේරෙනවා සීල දෙනා සත්වයෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. සීල සත්වයෝ භවයෙන් නිදහස් වේවා කියන එකයි ඒකේ තේරුම. සෝබත් වේවා කියන එක නෙමෙයි. දුවාම්දුරු බොහොම අර්ථාන්විත ඒ දේවල් කියලා තියෙනවා. සියලු සත්ත්වය සුවපත් වුණොත් හොඳට තියේ. එදෝ ත්‍රස්තවාදීනුත් සුවපත් වෙලා ඉඳී. භවන්ත සුඛිතත්වා, සියලු සත්ත්වය භවයෙන් නිදහස් වේවා කිව්වම ඒක හොඳයි. එතකොට මේ පුජ්‍යලය හොඳ කෙනෙක් බවට පත් වෙනවා. මේ භවයෙන් නිදහස් වෙච්ච කෙනෙක් ප්‍රචණ්ඩ වෙන්නේ කවදාවත්. ත්‍රස්තවාදී වෙන්නේ තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීම කියන්නේ එකක්. ප්‍රචණ්ඩව ක්‍රියා කිරීම කියලා කියන්නේ තවත් එකක්. ආත්මාරක්ෂාව සඳහා ධර්මයේ unlimited වැඩ කරන්න පුළුවන්. ඒක කිසිම මේ limit එකක් නැහැ. මෙහෙම කරන්න ඕන, මෙහෙම නොකරන්න ඕන කියලා එකක් නැහැ. හොඳත් නරක වෙන්න පුළුවන්, නරකත් හොඳ වෙන්න පුළුවන් ඒ වෙලාවට. නේද? අර මූකිරි ගලේ බුදු පිළිමේ උඩ සුද්ධ ඇවිදිනකොට හාමුදුරුවෝ කිව්වා කියන්නේ නේද? මොකද හක්ක පිමිනවා කියලා එකක් කරනවලු, ගම්මිරිස් යට කීපයක් කපල මන්තරයක් තියනවා කියලා පිම්බාම හොස් ගාලා කලන්ති දාලා වැටෙනවා. සුද්ධ වැටුනලු. අදත් ලුණු දෙනවා තාම. මූකිරි ගල. ඒ මන්ත්‍ර දෙක තුන මාත් දන්නෝ. ඒක නිසා හොඳ වැඩක්. නරකත් හොඳයි පොඩි නම කියලා කිව්වා නේද? ඒක තමයි. ඉතින් තමන්ගේ මමත්වය බිඳ ගන්න මන්ත්‍රය තමයි දන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. මමත්වයේ බිඳින්න පුළුවන් නම් කෙනෙකුට යම් මන්ත්‍රයකින්, ඒක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම මන්ත්‍රය. කෙනෙක් ළඟ තියෙන සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම තොයිලය. එයා තමයි ලොකුම කට්ටඩියා. දැන් ඔක්කොම කට්ටඩියට ওই මහසෝන් දිෂ්ඨිය, සීරියකා දිෂ්ඨිය, කළු කුමාර දිෂ්ඨිය යවන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨිය යවන්න බෑ. ඇයි? ඔක්කොටම කට්ටඩියට සක්කාය දිට්ඨිය තියෙනවා. ඇයි අපි අනිත් ඔක්කොම දෘෂ්ටි ටික යවලා මේ මම කියන දෘෂ්ටිය විතරක් තියන් ඉන්නේ? ඒක ඇත්තක්ද? ඒක බොරුවක් නේ. ඒ යකා තමයි මෙතන ඉන්න ලොකුම භයාන. සීරියකා තව හොඳයි, මහසෝන තව හොඳයි. ඒගොල්ලන්ගෙන් සිදුවෙන විපත මේ ආත්ම භාවයේ විතරක් වෙන්න පුළුවන්. මේ සක්කාය දිට්ඨිය කියන කෙනාගෙන් ඇති වෙන විපත සසරටත් සිද්ධ වෙනවා. මේක දිෂ්ටියක්. මෙහෙල තියෙන දිෂ්ටියක් ඒ කෙනාට. ඒක ඉවත් කරන්න ඕන. ඒක ඉවත් කරන්න තමන් විශේෂ විදියකට බලන්න ඕන. කොහොමද ඒ විශේෂ විදියට බලන්නේ? ඉන්ද්‍රියන් අතහැරලා බලන්න ලෝකෙ දිහා. සක්කාය දිටිට ඉන්න බෑ. නලියනවා. හිතට නිකන් පොඩි බයප්ති ගැස්මක් වගේ තැති වෙනවා. නලියලා පැනලා යනවා. සමහර වෙලාවට කට්ටිය බය වෙනවා මේ නිකන් බයක් වගේ මරණ බයක් වගේ දැනනකොට. එහෙම බය වෙලා පස්සට එනවා. එහෙම පස්සට එන්න එපා. එහෙම මේ මනසට මේ භීතිය ඒක දැනෙන්නේ අරයා මී යන්න හදනවා. අරයා පිපාසයෙන්. ඒ මනෝ සංචේතන ආහාර හම්බෙන්නේ නැහනේ. අවිද්‍යාව පච්චය සංඛාර වෙලා මනෝ සංචේතන ආහාර වෙන්නේ අරයා බඩගින්නෙන් කෑ ගහනවා. කවුද? සක්කාය දිට්ඨිය. මට ඉන්න බැරි වූ කියලා අර අර යක්කු පැනලා යනවා වගේම මෙයන් තල්ලා යනවා. හ්ම්? කඩේට කියන්නේ නේ යකා යනකොට අන්න අර කොස් ගහේ අත්තකුත් කඩාගෙන යන්න කියලා කියනවනේ. කඩේ යනවා. චරාස් කාලේ වැටෙනවා අත්ත. මට ඉන්න අයට පේන්න. හැබැයි ඉතින් සක්කාය දිට්ඨිය දුරු කරනකොට නම් එහෙම අත්තක් කඩාගෙන යන්න කියලා කියන්න පුළුවන් කවන්නේ ඈ මේක මේ ඒක ඉන්න යකෙක් යකා එතනින් එළවනවා විතරයි. එයාගේ යක්ෂ ආත්මෙන් එයාව එළවන්න බෑ කට්ටඩියට. කට්ටඩිය මෙයාගේ ඇඟට වැහිලා ඉන්න යකාව ගලවලා අයින් කරනවා මිසක් යකා කියන කෙනා නැති වෙන්නේ නැහැ. ඒ යකා කියන කෙනා ගහකට හරි වෙන තැනකට හරි සෝහනකට හරි කොහෙට හරි යනවා. දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ මේ සක්කාය දිට්ඨිය කියන කෙනා මෙයා මේ වෙන තැනකට එළවනවා නෙමෙයි. මෙතනම නැති කරනවා. මෙතනම විහෙත විද්වංශනය කරනවා, දුරු කරනවා. අපි තුල අවිද්‍යාත්මක ජනනය වෙන දෙයක් තියෙනවා. අවිද්‍යාත්මක ජනනය වෙන දෙයක් තියෙනවා. ඒක නැති වෙනවා. ප්‍රඥාව හරියට යොදවන්න ඕන. නිවැරදි ප්‍රඥාවෙන් හරියට තමන්ගේ මනසට එල්ල කළත් ඒ ප්‍රඥාව නැමැති නිවැරදි ආලෝකය එල්ල කළොත් මුළු මනසම එකම ඒ ආලෝකයක් වෙනවා. නමුත් ඔබගේ ඥානය ඔබ අඳුරු සහිතව නම් එල්ල කරන්නේ තමන්ගේ ප්‍රඥාවේ අඳුරු සහිතව නම් අර හරියට බැහිච්ච බැටරි කෑලි තියෙන ටෝච් එකක් වගේ නා. ඔබේ මනස නිසි ආලෝකය ලැබෙන්නේ නැ. නිවැරදි ආලෝකයෙන්ම මනසට තමන්ගේ ප්‍රඥා ලෝකයේ ඉදිරිපත් කරපු ගමන්ම අවිද්‍යාවේ අඳුරු වලට සෙවණැලි වලට ඉන්න බැරි වෙනවා. පලා යනවා. ප්‍රඥාව පෙන්වලා දෙනවා මෙතන සත්වයේක් පුජ්‍යලයේක් මම කියා සිතුවිල්ලක් දෙයක් නැහැ. මේ සිහින ලෝකය තමයි තියෙන්නේ. ඔය සිහින ලෝකයට, ඔය මනෝ සංචේතන වලට, ඔය කර්ම වලට තවතුරටත් මෙතන ඉඩ නැහැ. විද්‍යාව උපදවා ගන්න ගන්න සැකේ නැති වෙනවා. විද්‍යාව උපදවා ගන්න ගන්න විචිකිච්ඡාව සීලබ්බත පරාමාස නැති වෙනවා. සීලබ්බත පරාමාස ටිකක් අපේ උපාසක අම්මලට දීලා ඈ පොය දවසට ඉටි රෙදි කබල් වල වාඩි වෙලා ඉන්නේ. නිගන්ට දාමනේ උඩ වාඩි වෙන්න හොඳ නැහැ. නිගන්ට දාමේ බිම වාඩි වෙන්න ඕන. ඈ දගල තියෙන නිගන්ට නාත පුත්ත කන විදිය දන්නේ නැනේ. ලොකු ගේනවා මේ මේ එකක් ට්‍රේ එකක් වගේ එකක් ගෙන තල්ලු කරගෙන ඇවිල්ලා ආ එයාට අඩියක් උඩට වැඩි ඒක නගින්න බෑ. පොළවේ ඉඳගෙන කන්න හොඳ නෑ. ඒ නිසා බංකුවක් තියෙනවා. ඒ බංකුව උඩ නගිනවා. පොඩි මේක අඩි භාගයක් විතර උස බංකුව. ඒ බංකුව උඩ නැගලා පිඟන් නෑනේ නිගන්නාත පුතල් පිඟන් වල කන්න. අතට දුන්නාම ඒවලේ කටේ දා ගන්න. මට හිතෙන වැඩි මාත් පටන් ගන්න ඕනේ කියලා. වැඩි වැඩ ගන්න ඕනේ. මේ උද්ධමන වේගයට ඉතාම හොඳ පිළියමක්. උද්ධමනයේ ගොඩක් අඩු කරීමට කියලා ලැබෙනවා මේ ප්‍රතිපත්තිය. ගොඩක් අර වස්ත්‍ර වල තියෙන විශේෂයෙන් ඇඳුම් වලට යන පීඩන අඩු වෙනවා. ඒක බොහොම ලස්සන වැඩ පිළිවෙලක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි ජීවිතේ හැටි. ජීවිතවල තියෙන ස්වභාවය ලක්ෂණය. ඉතින් අපේ අයටත් ඒ වෙනි විවිධ ලක්ෂණ තියෙනවා. එළ තියෙනවා. ලස්සනට ඉන්න එපා, මූණ හොදන්න එපා. ධාරණ මණ්ඩනය මුකුත් එපා. ඈ මේ මාලා, ගන්ධ, විලේපන, ධාරණ මණ්ඩන මුකුත් එපා. තෙපී ගඳ ගහලා ළඟින් යන්න බෑ ගඳ ගහනවා නේද? ඒක තමයි හැටි. බුදුහාමුදුරු වැඩ හිටිය සුවඳ කුටියක බුදුහාමුදුරු මල් පිළිගත්තා. අපිට කියනවාද එහෙම එපයි කියලා. විසාකාව මහලතා පළඳනාව පළඳගෙන ආවා. සුවඳ විලවුන් තවරලා හිතනවාද මේ මේ මේ විසාකාව මේ ගඳ ගහ ගහ ගියා කියලා රූපරාජිනියක් හැටියට. ගඳ ගහ ගහ නෙමෙයි අතිශයින් සුන්දරව සුවඳවත් යන්නේ. අපේ ජීවිත කාලකන්ණි කළා, විනාශ කළා, නිගණ්ඨ දහමක් ගෙනල්ලා ගහලා. කොච්චර සුන්දර ජීවිතයක් ගත කරන්නද ධර්මයේ තියෙන්නේ. ආම සුන්දර ජීවිතයක් ගත කරන්න. තාම ලස්සන ජීවිතයක් ගත කරන්න. ලෞකික ලෝකයේ තියෙන ඉහළම ආස්වාදනීයත්වයේ ලබන ලෝකෝත්තරත්වයක් ලෞකික සුවයක් දෙකම ලබන්නට පුළුවන් මඟ පෑදෙන උතුම් ගුණයක්. ආතතිවල ඉන්නේ මේ, කෙලෙස්වල ඉන්නේ මේ. නිකලස් භවෙ කෙලෙස්වල තියෙන ගින්නක් නේ. කෙලෙස්වල තියෙන පීඩාව. ඈ ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මදමාන, ඊර්ෂ්‍යා ඒවයින් සතුට වෙන එකක් නෙමෙයි. ඒව සංසිඳීම නිසා ඇති වෙන ප්‍රබෝධමත් ජීවිතයක ආස්වාදය. සැපේ කියන්නේ ඒකයි. සාරංච සාරතෝ ඤත්තෝ. අසාරංච අසාරතෝ. සරුදේ සරු විදියටත් දකින්නවා, නිසරුදේ නිසරු විදියටත් දකින්නවා. එහෙම දකින්න පුළුවන්කම ලැබෙන්නේ පුජ්‍යලත්වයෙන් තොරව. පුජ්‍යලත්වයේ ඇති කෙනාට සරුදේ සරු විදියටවත් නිසරුදේ නිසරු විදියටවත් දකින්න බෑ. එයාගේ ඔළුවට දාපු දේ තමයි එයා විශ්වාස කරන්නේ, එයා දකින්නේ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ කියලා දැක්මක් නෑ. අනුන්ගේ ආගමකුයි, අනුන්ගේ සංස්කෘතියකුයි, අනුන් කියා දුන්නු ජීවිතේකුයි තමයි තියෙන්නේ. තමන්ගේ කියලා ජීවිත රටාවක් ආත්ම සංවේදීව උපදින්නේ මමත්වයේ දුර වුණොත් පමණයි. නැත්තම් අනුන්ගේ දේව ආගම් වලට, නොයිකුත් නොයිකුත් ආගම් වලට, සංකල්ප වලට බැඳිලා ඒවා තුලින් උමුතු වෙලා, ඒවා තුලින් උම්මාදයට පත් වෙලා, ඒවා තුලින් පිස්සු වැටිලා මිනිස්සු ජීවත් වෙනවා. දැන් මෙසප්පෝය වෙනුවෙන් බුදුහාමුදුරු වෙනුවෙන් ලොකු සැලකිලි ටිකක් කළානේ නේ. කොඩි එල්ලුවා, කූඩු හදලා බල්බ් දැම්මා. බුදුහාමුදුරු ආවනම් එහෙම ආයි දුවනවා. ඉන්දියාවට නේ පාර්ලිය වනේට දුවනවා මේගොල්ලෝ දැකලා. ඈ බුදුන් වහන්සේ මොනවද මේ මිනිස්සු කරන්නේ? මේ රටේ දසලක්ෂයක් විතර මාසෙකට මේ කාන්තාව පටවනෝ ඈ ඒ අහිංසක මිනිසුන්ට මහාන මැසිමක්වත් අරන් දීපියකෝ කියලා කියයි. ඒ මිනිසුන්ට ලයිට් බිල ගෙවා ගන්න බැරුව නේද? ඒ මිනිසුන්ට රැකියාවක් නැතුව නේද මේ කටයුතු කරන්නේ? එක ගමක ලක්ෂ 25ක් 30ක් කවලඳ සංගමයක් වේදම් කරනෝ සක්කුස්සෝ වලට කියලා. නෑ නෑ ඉතින් ඒවා කරන්න ඕන. ඔව් කරන්න ඕන. අර්ථාන්විත විදියට, අර්ථ ශූන්‍ය විදියට කරන්න නැතුව ඒ වියදම නෙමෙයි කරන්නේ. ඒ වියදම දකින්න ඕන. අර්ථාන්විත විදියට කරන්න ඕන. ඇයි මේ දේවල් එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ? අපි ප්‍රඥාහීන පුජ්‍යලයෝ, දර්ශනයකින් තොර පුජ්‍යලයෝ, හුදෙක් සෝබනේට ජීවත් වෙන පුජ්‍යලයෝ, යන දිශාවක් දන්නේ නැති පුජ්‍යලයෝ, මම්මුලා වූවන්ගෙන් මම්මුලා වූවෙකු පාරහන පුජ්‍යලයෝ, අනිත්‍යයි කියන වචනේ තේරුමවත් දන්නේ නැතුව හැඩේට අනිත්‍යයි කියනවා. දැන් ඔය කට්ටිය කියන්නේ කියවනකොට කියවනවා ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, දිව අනිත්‍යයි කියන එක කියන්නේ නැති වෙලා යනවලු. ඔය පුතජන හාමුදුරුව එක්කෙනෙක්වත් ඔය අනිත්‍ය දන්නේ නැහැ. රහතුන් වැඩ ඉන්නේ අනිත්‍යතාවය තුලයි. රහතුන් පුරුදු කරන්නේ අනිත්‍යතාවයයි. එහෙනම් පුතජන හාමුදුරුවනේ දන්නවද? නෑ, එයා දන්නේ අනිත්‍යයි කියලා. එයා හිතන් ඉන්නේ අර කැඩෙනවට, බිඳෙනවට, විනාශ වෙනවට, කුණු වෙනවට කියන කතාවක් කියලා. එහෙම කතාවක් රහතන් වහන්සේලා වඩනෝය. අශේෂ විරාග නිරෝධ අවස්ථාවකටයි මේ අනිත්‍ය කියලා කියන්නේ. ඒ අනිත්‍ය දකින්න, ඒ අනිත්‍ය තුල වැඩ ඉන්න, ඒ අනිත්‍යයට පිවිසෙන්න, කිසි දෙයක් නිත්‍ය කර නොගන්න, කිසි දෙයක් ග්‍රහණය කර නොගන්න, දැන් මේ මොහොතේ ක්‍රියාවලියට පිවිසෙන්න. තමන්ගේ මනසට තව කෙනෙක් අත තියනවට කවුරුත් කැමති නෑ. ඒ නිසා තමන්ගේ මනස පිරිසුදු කර ගැනීම තමන්ම සතුයි, තමන්ගේම සතුයි. අනිත් එක අපි ඔය මනසට අත තියන්න ගියාම වෙන දේ තමයි ඔය මනසේ තියෙන කුණු අපිට ගෑවෙනවා. තමන්ගේම සුද්ධි අසුද්ධිය තමන්ම හදාගන්න ඕන. ඒ නිසා මම අනුශාසනා කරනවා තමන්ට කැමති නම් බලලා ස්වාධීනව ඒක නිවැරදි කරගන්න. එහෙම නැත්තම් හොඳ නිසානේ. එහෙම නැත්තම් ඒක වෙන්නේ. ගොඩට එන්නේ කැමති අයට අත දෙන්නේ. කැමැත්තෙන් ගහගේ ගහගෙන යන කට්ටිය ගොඩ ගන්න ගියොත් එහෙම. දැන් පීනන කට්ටිය ඉන්නවනේ ගඟේ පැනලා සතුට. හා හා ඔයා ගහගෙන යනවා මෙහෙන්න කියලා ඒවල ගොඩ ගන්න ගියොත් ඒ මිනිස්සේ බණී. මේ මම සන්තෝෂයෙන් මේ පීනන්නේ, මෙයා යාමාව ගොඩට ගන්න හදනවා. ඒ නිසා සසර දුකයි කියලා තේරිලා, මමත්වේ කියන්නේ දුකයි කියලා තේරිලා, මේ සංඥා පද්ධතිය කියන්නේ දුකයි කියලා තේරිලා එන්න ඕන. දැන් බලන් දේශපාලඥයෙකුට කිව්වොත් බල තණ්හාව කියන්නේ ඔබට දුක පිණිස පවතින දෙයක්. පිසු කතා කරන්නේ නැතුව යන්න හැමතුරු කියලා කියයි. ධනේ පස්සේ දෙඩියෙන් ධන තණ්හාව කියන දේවල් අරගෙන යනකොට ඒවයින් ඉදින් මිලා ඉන්න මිනිස්සුන්ට කියනවා ඔය ධන තණ්හාව කියලා කියන්නේ මාන්නේ කියලා කියන්නේ දුකක් නේද මනසට? යන්න සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. ඕන දෙයක් සල්ලි වලට කරන්න පුළුවන්. කන්සලේ හාමුදුරුවෝත් එනවා තොරණ ගන්න, ටයිල් ඉල්ලන්න අපි ළඟට කියලා ධනමානේ ඇති වුණොත් එහෙම. සමහර අය ඉන්න ඕන තරම් එහෙම කියන මට හම්බෙලා තියෙනවා. සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ. හම්බ ඕන දෙයක් කරන්න පුළුවන් ලෝ. මේ මෝඩ කම, ඒ කියන්නේ ධනෙ මත් වෙලා. ඊළඟට සමහර අය හිතන බලයට, ජනාධිපති කමට, අගමැති කමට කරන්න බැරි දෙයක් නැහැ කියලා. එහෙම නැත්තම් හිතනවා චණ්ඩි කමට කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතනවා. ඒ වයින් මත් වෙච්ච, මෝහයෙන් මත් වෙච්ච මිනිස්සු. ඒ නිසා ඔබත් යම් ආකාරයක හැමෝම ඒ වගේ දේවල් වලින් නැතත් මමත්වයෙන් මත් වෙලා ඉන්නෝ. මේ මම අපිට බෑ ඔබේ මනසට ඉවත් වෙන්න කියන්න. ඔබමයි කියන්න ඕන මගේ මමත්වය ඉවත් වෙන්න ඕන කියලා. දැන් සියල්ලම අනිත්‍යයි කියලා ඉන්නෝ බලන්න පුදුමයි කියලා කියන්නේ ඒ අර සත්‍ර සත්‍රාභිනන්දනී කියපු වැඩපිළිවෙලට අනුව ඒ අනිත්‍යයි කියන එක ඕද නිත්‍ය කර ගැනීමට පුළුවන්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ දැන් අද බෞද්ධ සමාජයේ වෙලා තියෙනෙත් ඒක අනිත්‍ය නිත්‍ය කර ගන්න ඕන. දැන් මං අනිත්‍යතාවේ ඉන්නෝ කිසිවක් අල්ල ගන්න නැතුව ඉන්නෝ. කවුද? මම. මගේ ප්‍රතිපත්තිය, මගේ සංඥාවක්, මගේ වේදනාවක්, මගේ සංකාරයක් වෙලා වැඩ කරනවා. එතකොට එතන හැදිලා ඉන්නේ කවුද? මම. එතකොට මම කියලා ගත්ත තැන අනිත්‍ය තියෙනවද? මමත්වයේ තියෙන තැන අනිත්‍ය තියෙනවද? අනිත්‍ය නැත. මමත්වයේ තියෙන තැන අනිත්‍ය නැත. එහෙමනම් මේ ආර්ය ශ්‍රාවකයා මුලින්ම තෝරගන්නවා අනිත්‍යතාවය. අනිත්‍යතාවය තෝරගත්තට පස්සේ යා ඉන්ද්‍රිය ග්‍රහණය නෑ, කාලාත්‍රය ග්‍රහණය නෑ, පටිච්ච සමුප්පාදයේ ග්‍රහණය නෑ, පංච උපාදානස්කන්ධයේ ග්‍රහණය නෑ. එය අනිත්‍යතාවය. එතකොට මනස වැඩ කරනවද? නෑ. වේදනා වැඩ කරනවද? නෑ. මනසට දැනෙනවද නිවන? නෑ. මනසට දැනෙන දෙයක් නෙමෙයි නිවන. මනසට වේදනාවක් නෑ, මනසේ ස්පර්ශයක් නෑ. ඒ ස්පර්ශය නැති නිසාම මනසට ලැබෙනවා චිත්ත විවේකය. චිත්ත විවේකය ලැබෙනවා. නිවන සැප වේදනාවක් නැති නිසාමයි. නිවන සැප වේදනාවක් නැති නිසාමයි, පීඩාවක් නැති නිසාමයි, දුකක් නැති නිසාමයි, සංවේගයක් සංతాපයක් නැති නිසාමයි. නිවන දැක්කි කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම දැක්කයි කියා කියන්නට බෑ. උදං අනන්නට බෑ. මම දැක්කයි කියලා උදං අනන්න බෑ නිවන් දැක්කලා. ඒ නිවන් දකින්නේ මම නෙවෙයිනේ. මම ඉන්නකන් නිවන් දකින්නත් බෑ. මම නැතිවීමත් එක්කම තමයි නිවන් දකින්නේ. කවුද දකින්නේ? මම නෙවෙයි. මේව ගැඹුරින් විශ්ලේෂණය කරගෙන යනකොට ඔබට හමු වෙනවා නිවන. පුජ්‍යලත්වයෙන් තොරව තමා තුළට පිවිසීමයි නිවන් අවබෝධය කියන්නේ. පුජ්‍යලත්වයෙන් තොරව ඥානයට පිවිසෙන්න, පුජ්‍යලත්වයෙන් තොරව මනසට පිවිසෙන්න. හැම තිස්සෙම පුජ්‍යලයේ කැඩියටයි ඔබේ ඥානය තුළ ඔබ ලැබුම් ගන්න. ඒකයි වරද. පුජ්‍යලයේ කැඩියටයි මනස තුළ ලැබුම් ගන්න. පුජ්‍යලයේ කැඩියටයි ඇස තුළ ලැබුම් ගන්න. පුජ්‍යලයේ කැඩියටයි කන තුළ ශබ්ද තුල ලැබුම් ගන්න. එයයි වරද. පුඤ්ජලයේ කැඩියට රස, පුඤ්ජලයේ කැඩියට ස්පර්ශ, පුඤ්ජලයේ කැඩියට සිතුවිලි, පුඤ්ජලයේ කැඩියට දෘෂ්ටි, පුඤ්ජල දෘෂ්ටි ඇති වෙනවා. පුඤ්ජල දෘෂ්ටි නැති වුණොත් සම්මාදිට්ඨි වෙනවා. පුඤ්ජල දෘෂ්ටි නැති බවයි සම්මාදිට්ඨි කියන්නේ. අර දස කුසල, දස අකුසල අරව මේවනේ. මේවා අර එක එක්කෙනාගේ ප්‍රශ්න. සම්මාදිට්ඨියට දෘෂ්ටියක් හැදුවා. හොඳ ඒවා වෙන්නේ නැති. ඒ හොඳයි, වරදක් නැහැ. ඒ වුණාට ලෝකෝත්තර මාර්ගය පැහැදිලි කරන්න තියෙන දේවල් විකෘති කිරීම වරදක්. සම්මුති ධර්ම වෙනම තියෙන සම්මුතියෙන් ඉතින් හොඳ දේවල් කරන්න, පව්පින් වෙනම පිළිගන්න, ඈ අම්මා තාත්තා ඉන්නවා පිළිගන්න, ඈ ඒව පිළිගන්න. ඒ සම්මුති ධර්ම හොඳ දේවල්. ඒක කිසි වරදක් නැහැ. හැබැයි ඒක ලෝකෝත්තර ධර්මයත් එක්ක කවලම් කරලා ඒක විනාශ කරන්න නැතුව ලෝකෝත්තර ධර්ම වෙනම තියෙන්නේ. බොහෝ කාලයක් දුක් විඳින්නේ ගැටලුව මොකද්ද කියලා දන්නේ නැතුව. පීඩාව දැනෙන ගැටලුව මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මූල සාධකේ නැති කරනතුරු කවදාවත් නිදහස් වෙන්න බෑ. දැන් මේ ප්‍රශ්නවල පොඩි පොඩි සාධකනේ අපි එදිනෙදා එදිනෙදා නැති කරගෙන ජීවත් වෙන්නේ. ප්‍රධාන සාධකේ නෙමෙයි, ප්‍රධාන සාධකේ මොකන්ද? මමත්වය. දැන් අපි යුද්ධයක් කරන කාලේ යුද්ධයේ පොඩි පොඩි සාධක දුරු කර කර කර හිටියා. යුද්ධය ඉවර වුණාද? නෑ. තව තව පැටව ගහ වැඩ වුණා. ප්‍රධාන සාධකේ ඉවත් කළා. ඒක වර නැති වුණා. ප්‍රධාන සාධකේ තමයි මේ දේවල් කරන්නේ. ඒ වගේ තමයි මනසෙත් ප්‍රධාන සාධකේ තමා තුළ තියෙන මමත්වය. මමත්වේ නැහැයි කියලා කියන්නේ මේ බිම වාඩි වීමක්වත් හැමෝටම ඔළුව පාත් කරගෙන ඉන්න එකවත් හැමදේම ඉවසීමෙන් අහගෙන ඉන්න එකවත් දැන්නත් ඔහේ ඉන්නවා ගැහුවත් ඔහේ ඉන්නවා එහෙම කතාවක් නෙමෙයි. හරි දේ හරි විදියට දකින්න පුළුවන්, වැරදි දේ වැරදි විදියට දකින්න පුළුවන්, යුක්තිය යුක්තිය විදියට දකින්න පුළුවන් ප්‍රබල ඥානයක්. ඒක සම්මුතියට ගේන්න ඕනේ නැහැ. අධ්‍යාත්මික තුල සත්වයක් පුඤ්ජලයක් ආත්මයක් කියන දෘෂ්ටියක් නැහැ. නමුත් සාරංජ සාරතෝ ඤත්වා සාරංජ සාරතෝ. තමන් එතන ඉඳලා සමාජයට අනුශාසනා කරන ගුරුවරයෙක් වෙනවා මිසක් හැමෝගෙම මේ පීඩා විඳින්න උවමනා කෙනෙක් යටත් පහත් වෙන්න ඕන කෙනෙක් නෙවෙයි, අභිමානවත් වෙන්න ඕන කෙනෙක්, ආඩම්බර වෙන්න ඕන කෙනෙක්. ඒ ආඩම්බරේ මාන්නේ ආඩම්බරයක් නෙමෙයි. මම මේ මහානේ නිදහස් වුණා. මම මේ පුජ්‍යලත්වයෙන් නිදහස් වුණා. දැන් මම ස්ත්‍රියක් නෙමෙයි, දැන් මම පුරුෂයෙක් නෙමෙයි. එහෙම කියන්න පුළුවන් නම්, එහෙම උදාන වාක්‍යයක් මුළු හදවතේම විසිරිලා පැතිරිලා යන්න එහෙම හඬක් නගන්න පුළුවන් නම්, එයා තමයි බුද්ධ පුත්‍රයා. මම කෙනෙක් නෙමෙයි. පුජ්‍යලෙක් නෙමෙයි. දැන් මෙතන වුණත් තිරිසක් ඉන්න කෙනෙක් නොවන පුජ්‍යලෙක් නොවන තිරිසක් ඉන්න මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියන පදනමේ තාම ඉන්නේ. ඒ පදනම දුකයි. මොනවද අල්ලන් තියෙන්නේ? අවිජ්ජාපච්චය සංඛාරා වෙච්ච සතර ධාතු කොටස් ටිකක්. ඒ සතර ධාතු වලින් සැකසුණු ඉන්ද්‍රිය කොටස් ටිකක්. ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ කොටස් ටිකක්. අල්ලගෙන නැද්ද? ඉන්නවා. අවිජ්ජාපච්චය සංඛාරා. අවිද්‍යාත්මක සකස් කිරීමක් කර කර ඉන්නවා. ඒ තුල සතුටයි කියලා දෙයක්ත් විඳිනව, දුකයි කියලා දෙයක්ත් විඳිනව. ඒ දුකවත් ඒ සතුටවත් සැබෑවක් නොමේ හීනයක්. සංඥා මරීචික. සංඥාව කියලා කියන්නේ මිරිඟුවක්. යම්කිසි කෙනෙක් මේ සංඥාවට බලය සපයන්නේ නැත්නම් එයා තමයි බුද්ධ පුත්‍රයා. අනිත් සියලු දෙනාම සංඥාවට බලය සපයනවා. දැන් ඊතරෝම ඉන්නේ ඕන සංඥාවකින්. මම මේ වගේ කෙනෙක් වෙමි, මම මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා. නේද? දැන් මාර්ගඵලලාභී කෙනෙක් දැක්කහම පොඩි ඇති වෙන දෙයක් තමයි මේ, එයා වැඩි අර ලොකුවට හිටියත් පොඩියට හිටියත් එක්තරා විදියකින් ඉන්නේ, පුජ්‍යලයක් නැතුවනේ ඉන්නේ. ඊට පස්සේ සමහර අඥාන කෙනා දන්න කෙනා දන්නවා, අඥාන කෙනෙක් එකපාරට හිතෙන්නේ අමෝඩෙක් වෙන්න ඇති, අන්දන්න පුළුවන් ඇති, බෙරයක් වෙන්න ඇති, ගහන්න පුළුවන් කියලා හිතන්නේ. ගහන්න ඇවිල්ල ඕන බලන්න. නේද? හැබැයි ඉතින් ඔළුවේ පටවගෙන නැහැ කිසි වෙලාවක. කඩුව තියෙනවා ඒක. ඉනේ දාගෙන තියෙනවා. එළියට ඇදගෙන කරගවන්නේ හැමතිස්සෙම. ඒ වගේ ඒව මේ පැත්තකින් තියලා දියන්න. දැන් හට්ටි වල හැමතිස්සෙම ඇඟෙල්ලන් ඉන්නේ නැහැ නේ. කෑම වින වෙලාවට අරගත්ත කෑම පිස්සුවා. ඒක ඒ තැන් වලින් නැවල තියලා. ඒ වගේ පුජ්‍යල දර්ශන ඥාන ඔක්කොම ටික අර පැත්තකින් තිබ්බා. එයා ඒව මගේ කරගෙන අර කරේල්ලගෙන ඉන්නේ අනිත් අය වගේ හැමතිස්සෙම. මම වදයක් නේ. නමුත් ඒ ඒ එයාට ඒ ගැටලුවක් නෙමෙයි. ඒ නිසා ප්‍රබලම මානසිකත්වයේ තියෙන පුජ්‍යලත්වයේ ඉක්මව කෙනෙකුට එයා මරණයේ ඉක්මවන කෙනෙක් නේ. මරණයේ ඉක්මවන කෙනෙක්. එතකොට මරණයේ ඉක්මව නොවු කෙනෙක් ඕනම වෙලාවක පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. දර්ශන අවබෝධය ලැබූ ඕනම කෙනෙකුට මරණයේ ඉක්මව නැති මිනිස්සු බයයි. ඔය ඕනම ඡන්දියෙක් මැරෙන්න බයයි. එතකොට මරණය ඉක්මවලා තමයි කෙනෙක් මේ ධර්මයේ දකින්නේ. එතකොට එයා මරණය මරාපු කෙනෙක් නිසා එයා තමයි ලෝකේ ඉන්න හොඳම දක්ෂයා ඡන්දියා. හිත ස්පර්ශ කරලා බලනකොටම පේනවා දෙයියනේ මම මරණයට බය, මේ මේ මේ මිනිස්සයා මරණයට බය නෑනේ. මරණයට බය නැති කෙනෙක් එක්ක සටන් කරන්න අමාරුයි. ඒකයි වෙන්නේ. ගැඹුරු සිතින් එහෙම නැත්නම් අර මෝඩයෝ වගේ මේ මතින් මත් වෙච්ච මිනිස්සු වගේ පාර මැද ඇවිදින පිරිසක් නෙමෙයි. ඈ හිතාමතා අනුතරට භාජනය වෙන කෙනෙක්වත්, කවුරු හරි අනුතරක් Tamanට කරලා යන කෙනෙක් කරලා යනකන් ඉන්න කෙනෙක්වත් නෙමෙයි. මෙයා ඥානන්විත කෙනෙක්. සම්මුති ධර්ම සම්මුති විදියට, පරමාර්ථ ධර්ම පරමාර්ථ විදියට දක්නා කෙනෙක්. ඔබ සටන් කරන්න ප්‍රමුඛවම ඔබ සමග. ඔබ සමග කෙලෙස් රස වින්දනේ නේද? ලෝභයේ, ద్వේෂයේ, ඊර්ෂ්‍යාවේ, පලිගැනීමේ, තණ්හාවේ. අතහරින්නේ. සවදුරටත් අතහරින්න නැතුව හිටියත් තව ඔබට අවුරුදු 25ක් රැකගන්න පුළුවන්ද බැරිද? වයස 50 පැන පොය කල්පනා කරන්න ඕන. මාත්‍ය කොච්චර හොඳ වුණත් අතහරින්න වෙනවෝ, ඉරන් කඩන් කොච්චර ලස්සන වුණත් අතහරින්න වෙනවෝ. මමත්වය මොනතරම් ලස්සන වුණත්, මම කියන පුජ්‍යලයා මොනතරම් උගතෙක් වුණත්, නූගතෙක් වුණත්, රජ කෙනෙක් වුණත් අතහරින්න වෙනවෝ. අනුන්ගේ දේවල් වලට මගේ කියන පිස්සෙක් වෙන්නේ නැතුව තමන්ගේ දේට හරියටම තමන්ට තමන් කියලා ආමන්ත්‍රණයක් දී ගන්න පුළුවන් මට්ටමට එන එක නේද වටින්නේ. තමන් ඊට පස්සේ මගේ කියලා කියන්න ඕන තමන්ගේම දේවල් වලට විතරයි. අනුන්ගේ දේවල් වලට මගේ කියන්න එපා. නේ? මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අනුන්ගේ දේවල් වලට මගේ කියලා කීම නිසා. අනුන්ගේ දේවල් වලට ඊට පස්සේ මගේ කියලා කියන්න එපා. දැන් අධ්‍යාත්මිකව තියෙන අර පංච උපාදානස්කන්ධයේ ලක්ෂණ පහත් අනුන්ගේ දේවල්. රූපය. හැ රූප සංඥාව තියෙන තනුන්ගේ දෙයක්. ඒ වුණාට ඒක මගේ කියලා අල්ලගෙන ඉන්නවා. මම කියන සංඥාව අනුන්ගේ එකක්. ඒක අල්ලගෙන ඉන්නවා. මේ උගත් කෙනෙක්, නූගත් කෙනෙක්, අහවල් පරම්පරාවෙන් පෙළපතින් ආපු කෙනෙක් කියලා අල්ලගෙන ඉන්නවා. අනුන්ගේ දෙයක්. පිරිසුදුකමත් පිරිසුදු කරන්න ඕන. අර රජෝහරණම් කියන භාවනාවේ මොන තරම් ගැඹීරත්වයක් කියලා දුන්නද? පිරිසුදු කරන්න යනකොට අපිරිසුදු වෙන මනසක් තියෙන්නේ. මේ ග්‍රහණය කරන්නේ සැප විඳින්න. ඒත් මොකද වෙන්නේ? ග්‍රහණය නිසා දුකටපත් වෙනවා, අපිරිසුදු වෙනවා. විඳින්නේ, උත්සාහ කරන්නේ සතුට වෙන්න. අවසානයේ මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. පළඟැටියා ගින්නට පණින්නේ සතුට වෙන්න. මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. මිනිස්සු මේ වෙර දරන්නේ, දුවන්නේ, කා කොටාගෙන, මරාගෙන, තරඟ කරගෙන, ඉරිෂ්‍යා, වායු, ක්‍රෝධ ඔක්කොම කරගෙන ඇයි දුවන්නේ? සතුට වෙන්න. ජීවිතේ පූර්ණත්වයට පත් කරන, සැපවත් කරන්න. සැප සොයා දුක් විඳිනවා කොච්චර කාලද? සදාකාලිකයි. ධර්මය හම්බුනේ නැති වුණොත් සැප සොයා දුක් විඳින එක සදාකාලිකයි. ධර්මය හම්බෙන්න තුරුම, ධර්මය හම්බෙච්ච දවසට තමයි එයා නතර වෙන්නේ. එයා නතර වෙලා දුවනවා. නතර වෙලා ඇවිදගෙන යන්න. කොහොමද නතර වෙලා ඇවිදින්නේ? පුජ්‍යලය නතර කරන්න. එයා නතර කරලා ඇවිදගෙන යන්න. දැන් මනස සකසන්න උත්සාහ කරන තැනම මනස වැහිනවා. නිවන් දකින්න උත්සාහ කරන තැනම නිවන වැහිනවා. උත්සාහ නොකරන තැනත් නිවන වැහිනවා. ඔහේ නිකන් ඉන්න ඕන කියන තැනත් නිවන වැහිනවා. හිතවිලි බලබලා ඉන්න ඕන කියන තැනත් එතනත් නිවන වැහිනවා. හැමතිස්සෙම ඇයි සංඥාවක් දෙන්නේ? සංඥා නිරෝධ කරන්න. හැමතිස්සෙම ඇයි සංඥාවක් දෙන්නේ? සංඥා නිරෝධ කරන්න. සංඥාව ග්‍රහණය කරන්න එපා. මොනම ආකාරයකවත් මොනම දෘෂ්ටියකින්වත් බලන්න එපා. දෘෂ්ටි විසුද්ධියක් වෙන්න ඕන. දෘෂ්ටි අතහැරෙන්න ඕන. ඒ කාරණේ හැම වැදගත්තේ හැමෝටම. ඒකයි නිවන් දකින්න ක්‍රමයක් නෑ කියන්නේ. නිවන් දකින්න මාර්ගයක් නෑ කියන්නේ. නිවන් දකින්න කෙනෙක් නෑ කියන්නේ ඒකයි. වැරදුනා නම් ඒ වැරද්ද ඔළුවෙන් නිවැරදි කරගන්න. ඒ නිවැරදි කරගන්නකොටම ඔබට නිවැරදි මාර්ගයේ පැහැදෙනවා. ඒ මාවතේ ඇදී ඒ මාවත ප්‍රගුණ කරන්න. ඒ මාවත ආශ්‍රය කරන්න. ධර්ම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පාරක් නැති පාර. අපාර පාරගතෝ. දිසාවකට වැටුණු පුජ්‍යලයෙක් නොවන පාරක් වේද ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය. පුතජ්ජනේ මෝඩ මිනිස්සෙක් ඇහුවොත් එහෙම මේවා පිස්සු කතාවක් වගේ තේරෙයි ඒගොල්ලන්ට. ඇයි? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර ඇහුවේ නැති ඕනම දෙයක් ඕනම කෙනෙකුට පිස්සුවක්ද නැද්ද? පිස්සුවා. කාල නැති පළතුරක් කන්නේ බොහොම පරිස්සමෙන්. කාල නැති එළවලුවක් හදලා ගන්නේ බොහොම පරිස්සමෙන්. ඒක හැබැයි වෑංජනයක් එළවලුවක් කියලා දැකලා නැත්තම් ඒක කියන්නේ ඌව පුතේ වෑංජන නෙමෙයි කියලා. අපි අද වෑංජන හැටියට හදාගෙන ගන්නේ ඔක්කොම කැලෑගස් දේවල් පසුගාලීනෝ මේවා යෝග්‍යයි කියලා තේරුම් ගත්ත නිසා. ඒ වගේම සමහර දේවල් ප්‍රතිනිර්මාණයේ වෙච්ච දේවල් නේ. නිර්මාණය කරගෙන ආහාර වශයෙන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. ආත්ම දෘෂ්ටියට අවශ්‍ය ආහාර සපයන වැඩකාරයෙක් නොවි තණ්හා දාසයෙක් නොවි බුදුරජාණන් වහන්සේට අවශ්‍ය පරිදි මනස හැඩගස්වන්න, ලෝකෝත්තරත්වයට සුදුසුකම් ඇති වෙන විදිහට මනස හැඩගස්වන්න, ධර්මයේ හරීම සරලයි. සම්බේ සංඛාරානිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍ය කොට දැකලා ඒක ගැඹුරු මනසින් ස්පර්ශ කරන්න. සියලු සංස්කාරකව අනිත්‍ය කොට සලකනවා කියලා කියන්නේ කැඩෙනවා බිඳෙනවා කියලා සලකනවා එක නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන නිත්‍ය කරලා ගන්න එපා. නියම කොට ගන්න එපා. ග්‍රහණය කර ගන්න එපා. අසගණනාසී දිව ශරීරය නියම කොට ගන්න එපා. ග්‍රහණය කරලා ගන්න එපා. කිසිම ප්‍රතිපදාවක් කිසිම මාර්ගයක් නිත්‍ය කොට ගන්න එපා. නියම කොට ගන්න එපා. දැන් මේ නිවන් ප්‍රතිපදාව නිත්‍යයිද? ඒකත් අනිත්‍ය කොට ගන්න. අනිත්‍ය කොට ගන්නවා කියලා කියන්නේ ග්‍රහණය කර නොගෙන ගන්නවා. දැන් මේ නිවන් ප්‍රතිපදාව කියන එක නිත්‍ය කොට ගත්තොත් මෙහි බණ තමයි නියම බණ, සුපර් බණ තියෙන්නේ මෙහි කියලා ඔය කට්ටියක් ඉන්නේ. ඒ සුපර් බණ කිය කිය හැමදාම සුපර් අහනවා. Taman සුපර් වෙන්නේ. සමහර තැන්වල ඉන්නවා අම්මෝ ගිහිල්ලා බැලුවාම ඉන්නේ මහා මෝඩ අර ගොම්බන්දින කන වලට වඩා හපන්. මේ බුදු වෙච්ච අය ළඟ ඉන්නවා, අරිහත් වෙච්ච අය ළඟ ඉන්නවා. ඒ ඉන්න මෝඩ හාදුව ටිකක් ඉන්නේ. ඒ මෝඩයන්ගේ මෝඩකම තවත් වැඩි වෙන විදිහට මෝඩ වැඩ ටිකක් දාලා hina වෙවි ඉන්නවා. ඒකයි වෙන්නේ. එහෙම සංඥාවල් වලට අහුවෙන්න එපා. පින්නතුන්ට කියන අපි හොයද්දි මෙච්චරම මෙහෙම පැහැදිලිව ධර්මයේ හම්බුන්නේ නැහැ. වරුවෙම කිව්වේ කතන්දරයක්, ධර්මයේ කිව්වේ බොහොම පොඩ්ඩයි. දැන් අපි එතන හැම තිස්සෙම ධර්මයේ මතු කරනවා. ඈ වෙන අය කරන්නේ අනිත් අය දන්නේ නැහැ මම දන්නෝ කියන එක විතරක් ඔහේ කියවනවා. එච්චරම තමයි කියන්නේ. දන්නේ මොකද්ද කියලා කියන්නේ. සමහරලාට ඒ තුලින් උද්ධාමයටපත් වෙච්ච නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසාවෙන් පින්දුතුන්ට තියෙන එකම පිළිසරණ ධර්මය කරගන්න. ඔය තියෙන බැඳීම් ඔක්කොම ලිහිලා දාලා ධර්මයේ කෙරෙහි පැමිණෙන්න ඕන. ඔය බැඳීම් එක්ක එන්න බෑ. සංඥාවල් තියාගෙන සංඥා නිරෝධයක් හදාගන්න බෑ. මොකක් හරි සංඥාවක් ඇති කෙනක වැඩි බරක් තියෙන 150කට වැඩි බරක් තියෙන සංඥාවක් ඇති නිවන් දකින්න ඇති හැම කෙනෙක්ම. ඒක පුජ්‍යල සංඥාව, එහෙම නැත්නම් වෙන කෙනෙකුට තියෙන සංඥාවක්. Pali Bodhayak වෙච්ච මොකක් හරි දෙයක් තියෙනවා. ඒ Pali Bodhaye හරියට තේරුම් කරගන්න ඕන. දැන් සමහර අය නිර්වාණය වරදවා තේරුම් ගන්නවා. ඒගොල්ලෝ නිර්වාණ කියන්නේ මේකයි උපකල්පනය කරගන්නවා. මේකේ සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, ගලාගෙන යෑමක් වෙන්නේ, ඇති වෙනෝ නැති වෙනෝ ස්වභාවයේ එච්චේ. ඒක තමයි නිවන කියන්නේ කියලා හිතාගෙන ඉඳලා. ඒකට නෙමෙයි නිවන කියන්නේ. නිවන ඇති වෙන්නෙත් නෑ, නැති වෙන්නෙත් නෑ. ඒක ප්‍රකට වෙන්න තමයි ඇති වුණ තැනම නැති වෙනවයි කියන වචනේ කියන්නේ. ඇති වුණ තැනම යමක් නැති වෙනවා නම් ඒක ඇති වෙන්නෙත් නෑ, නැති වෙන්නෙත් නෑ. දකින්න කෙනෙකුත් නෑ. අන්න එතන නිවන තියෙන්නේ. පෙර සංකල්ප වලට පාත්‍ර වෙන්න එපා. මෝහ අන්ධකාරයෙන් අන්ධ වෙන්න එපා. නිවනට උපමා නැහැ. නිවන උපකල්පනය කරන්න බෑ. තමා පිළිබඳව උපකල්පනයක සිටීමෙන් සත්‍ය නොවේ. දැන් බලන්න නිවන ගැන වේවා, දෙවියෙක් ගැන වේවා, ස්වර්ගය ගැන වේවා, ওই මොක්ෂය ගැන වේවා, උපකල්පනවල ඉන්න සියලු මිනිස්සුන්ටම තියෙන ප්‍රශ්නේ මොකද්ද? ලෝභ, ద్వේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යාවන් වලින් සියලුම මිනිස්සුය පෙළෙනවා. ඒ අතින් බලාගෙන යනකොට බුද්ධ ආගමත් එකයි, මුස්ලිම් ආගමත් එකයි, Hindu ආගමත් එකයි, කතෝලික ආගමත් එකයි, ඔක්කොම එකයි. අර නිකන් සංඥාව විතරක් ඉදින් දෙයිය වෙනස්, විශ්වාසය වෙනස්. හැබැයි ඔක්කොම ටික කරන්නේ එකම එක ලෝභ, ద్వේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා ටිකක්. ඕනම පුජ්‍යලේකට ප්‍රබුද්ධ ප්‍රඥාවක් නැති වුණොත් වැරදි දෘෂ්ටියක් ඔළුවට දැම්මොත් ඒකත් එක්ක නැගී හිටිනවා. දැන් මිනිස්සෙක් ළඟ ඉක්මනින් ද්වේෂය අවසන් පුළුවන්. ඇයි? ඒක හරි ලස්සන දෙයක්නේ. ඒක ගලාගෙන යන දෙයක්, අවශ්‍ය ගන්න බලාගෙන ඉන්න දෙයක්. ද්වේෂයට කැමති කට්ටිය ඉන්නවනේ. දැන් මේ අපේ රටෙත් ඉන්න මේ ද්වේෂයට ගොඩක් කැමති අය ඉන්නවා. ඒ වගේම විරහවට කැමති අය ඉන්නවා. විරහව විඳින්න කැමති අය ඉන්නවා. ඒ නිසා ලංකාවේ වැඩියෙන්ම අලෙවි වෙන්නේ විරහ ගීතනේ. හැමදෙස්සෙම විරහයි. කඩාකප්පල්කාරී මානසිකත්වයක් තියෙන්නේ. ඒක තමයි විරහව විඳින්න කැමති කියලා කියන්නේ මනුස්ස කඩාකප්පල්කාරී. නමුත් ඔබ තුල අවදි කරන්න බැරි. ඔබ තුල නැති දෙයක් මේ අවදි කරන්න හදන. දැන් අනිත් අය කරන්නේ ඒ මනුස්සයා ළඟ තියෙන දෙයක්ම අවදි කරන්නේ. මනුෂ්‍ය තුල තියෙන දෙයක් අවදි කරන්න. ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, මානය, ඒ දේවල් අවදි කරන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. දැන් කෙනෙක්ගේ කැමැත්ත අවදි කරගන්න බැරි වුණොත් එහෙම තමන්ගේ දුව දීග දෙන්න අම්මා තාත්තා මොකද කරන්නේ? දීපල සංඛ්‍යාව වැඩි කරනවා. ගේ දොර වැඩ පුළුවන් කනකර විතරක් තියනවායි කියලා දී ගන්න බැරි වුණොත් ඊළඟ පාර දානෝ අක්කර 10ක ඉඩමකුත් තියෙනවා කියලා. ඒකට එනවා පොඩ්ඩක් ලියුම් දෙක තුන. ඒකටත් බැරි වුණොත් එහෙම කියනෝ ලක්ෂ 10ක ඉතුරුකුත් දෙනවා. ඉතුරුම් තම්පතුකුත් දෙනවා. අන්න ඒකට තව ලියුම් දෙක තුනක් වැඩි වුණා. ඈ ඒක තමයි ස්වභාවය. දැන් ඔය කෑම එහෙම අරගෙන එන පත්‍රිකාවල් වල සමහර ලාට ඉතින් ඔය දැන්වීම් තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් කියවලා බලනවා හැම එකක්ම. වගේ පත්‍ර බලන්නේ නැහැ විශේෂයෙන්. කේල් ගෙඩි එහෙම උතාගෙන ආවොත් පොඩ්ඩක් කියවලා බලනවා. හොඳ වේවා නරක වේවා සමහර ඒවා කලාතුරකින් හොඳ මේ මේ නිවුස් එහෙම තිබිච්ච ඒවා තියෙනවා. ධර්ම කරුණු සමහර ඒවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවයින් තුලින් පැහැදිලි වෙන්නේ මොකන්ද? මේ ලෝකයේ ස්වභාවය, ලෝකයේ ලක්ෂණය. මායя කියන්නේත් ඒ වගේ කෙනෙක්. මායя අපේ හිත කොයි පැත්තද නම්ය වෙන්නේ? ඒ පැත්තට ඇදලා උලුප්පල දෙනවා. ඔය විප්ලවකාරී පුජ්‍යලයෝ ලෝකයේ ප්‍රචාරය කරන්න කියන්නේ කොහොමද? මිනිස්සුන්ගේ එවකට තියෙන මේ මානසික ගැස්ම මොකද්ද කියලා හොයන්නලු. ඒ මානසික ගැස්ම ගැන කතා කරන්නලු. දරිද්‍රතාවය පෙළනවා නම් දරිද්‍රතාවය. ආගමික ගැටුමක් තියෙනවා නම් ආගමික ප්‍රශ්නේ. ජාතික මේ එකක් ඌනතාවයක් තියෙනවා නම් ඒක ප්‍රශ්නේ අල්ලලා තමයි පුජ්‍යලේ ආවේශ කරන්නේ. මායයත් එහෙමයි. ඒගොල්ලොත් මායය වගේ තමයි රටේ ප්‍රශ්න ඇති කරනවනේ. එතකොට මායයත් එහෙමයි. මායය අපේ හිතේ පොඩ්ඩක් හරි බර තියෙනවා නම් දැන් අපි ආස රෝසමල් වලට නම් රෝසමල් මවල පෙන්නනවා. අපි ආස චොක්ලට් වලට නම් චොක්ලට් ගෙනල්ලා දෙනවා. අපි ආස බලයට නම් බලය ලබා ගන්න වැඩපිළිවෙල පෙන්නනවා. අපි ආස ධනයට නම් ධනය ලබා ගන්න මොනවා හරි දීලා ලබා ගන්න තමයි බලන්නේ. දැන් ඕක තමයි අර කියන්නේ ඔබට මේ සක්විති රජගම ගන්න පුළුවන් මේ ඇයි බුදු වෙන්න යන්නේ කියලා ඇහුවේ ඒකයි මාර්යා. ඈ ඊළඟට අර නාටිකාංගනාවන්ට කැමති ඇති කියලා හිතලා මාර්යා පොඩ්ඩක් එව්වා තණ්හා රති රගා. ඉතින් ඒ හැම දෙයකටම මොනවා හරි උත්තරයක් දෙන්න ඕන. උත්තරයක් දුන්නොත් පමණයි ඒවෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. උත්තරයක් නැති වුණොත් රැවටෙනවා. තමන්ගේ මනස සුදුසු තැන එතකොට නතර වෙයි. සුදුසු තැන නතර වෙයි. ප්‍රඥාවේ තරමට තමයි ඔබේ සමාජයේ ඔබට තලය බලය සැකසෙන්නේ. ඔබ ඉහළට පැමිණෙන්නේ. සැහැල්ලු දේවල් ඉහළට පැමිණෙනවා. බර වෙන තරමට මොකද වෙන්නේ? එයා යට යනවා. ඒ නිසා සැහැල්ලු වෙන්න, විවෘත වෙන්න. සැහැල්ලු වුණා, විවෘත වුණාම කෙලින්ම කටට එන එක කියනවා. හරි දෙන්නේ නැන්නේ. හරි දෙයක් එන්නේ නැහනේ. එතකොට එයා මනසෙ මුකුත්ම රඳවගෙන නෑ. යට උප්පර වැට්ටි කුරුමානම් අනම්මන මුකුත් නෑ. එයා නිතරම රිලැක්ස් ඉන්නෝ. හොරු බොරු වංචා ඒව මුකුත් නෑ. ඇයි ඔළුවේ තියාගන්න ඒව කරන්නේ? මෙයා ඔළුව නෑ. එයා හිස් ගෑස් බෝස් මුකුත්ම නෑ. විශේෂ ගරුසලකිලිත් නෑ. විශේෂ පිළිගැනිලිත් නෑ. විශේෂ නොපිළිගැනිලිත් නෑ. ඒ ස්වභාවයේ කෙනාට ඒ අදාළ විදියේ ස්වરૂප එවලට ඇති වෙලා එවල නැති වෙනවා. ඈ දැන් සමහර අයට තියෙන ඒකීය චර්යාවන ඒකීය ස්වභාවයක් නේ තියෙන්නේ. නේද? දැන් සමහර චරිත තියෙන හැමෝටම ගරු කරන චරිත තියෙන හැමෝටම නැමිලා අහත් වෙලා ඉන්නවා. සමහර අය ඉන්නවා හැමෝම පරයා යන ගුණය තියෙන හැම තිස්සෙම බලන්නේ පරයා යන්නමයි බලන්නේ. හැම තිස්සෙම අභිභව අතික්‍රමණය කර යන්නමයි බලන්නේ. ඒ එක්තරා චර්යා රටා. මානසික ප්‍රශ්න. ඒව වේදනාකාරී. එහෙම නෙමෙයි. පියවරෙන් පියවර පියවරෙන් පියවර අපි එක් එක් අවස්ථාවන් වල එක් එක් ස්වභාවයන් වලට අපි අනුගත විය යුතුවක් තියෙනවා, වෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු කියනවා හැම කෙනෙක්ම උසසුත් නැහැ, පහතුත් නැහැ. එක එක අවස්ථාවන් වලදී එක එක තැන් වලදී අපි ශිෂ්‍යයෝ වෙනවා, ගුරුවරු වෙනවා. එතෙන්ට මනසේ අවකාශයේ ඉඩ දීලා තියෙනවා නම් තමා කෙරෙහි රාමුවක් නැහැ, තමන් ලෑහිසි ලේසියෙන් ඉන්නවනේ. අනුශාසනයක් ලැබිය තුනේ අනුශාසනාව ලැබනවා, අනුශාසනයක් කළ යුතු තැනට අනුශාසනාවක් කරනවා. ඒක තමයි මාන්නේ නැහැ කියලා කියන්නේ. කිසි දෙයක් ඔළුවේ තියාගන්න හැමදාම ඔබ ශ්‍රාවකයෙක් විය යුතු නැහැ. හැමදාම ඔබ ගුරුවරයෙක් විය යුතු නැහැ. හැමදාම ඔබ ස්ත්‍රියක් විය යුතු නැහැ, පුරුෂයෙක් විය යුතු නැහැ, කෙනෙක් විය යුතු නැහැ. මානසික ස්වභාවයෙන් සියල්ල අතහැරලා. සියල්ල අතහැරලා කියන්නේ පුජ්‍යලයා විසින් අතහරින අතහැරීමක් නෙමේ. මේ අපේ හාමුදුරුවරු භාවනා කාර්යය ටික ඔක්කොම කියලා දෙන්නේ පුජ්‍යලයාට අතහරින්න කියලා කියන්නේ. ඔබ අතහරින්න ඕන මේ දේවල්. ඔබ අතහරින්න ඕන. මම කියන්නේ ඔබට අතහරින්න කියලා කිසි දෙයක්. ඔබට මම අතහරින්න කියලා කියන්නේ කිසි දෙයක්. ඔබ අතහරින්න ඕන ඔබව. මම අතහරින්න, මමත් එය අතහරින්න ඕන. ඔබට යමක් අතහරින්න කියලා කියන්නේ. ඊළඟට ඒව අතහරින්න කියලා මේ හේතු සාධක දක්වනවා. මේක ගඳ ගහනවා, ඒ නිසා අතහරින්න. මේක ඇට තියෙනවා, ඇට නැතුව මොකද යකඩ තියන්නේ මේක ඇස්සේ. ඒක නිසා අතහරින්න. මේක මස් තියෙනවා, මස් නැතුව නිකන් ප්ලාස්ටික් තියෙන්නේ. නේද? මේක නහර තියෙනවා, නහර නැතුව වයර් තියෙන්නේ. ඉතින් අතහරින්නවලු. මේකේ නහර තියෙනවලු අතහරින්නවලු. මේකේ කෙස් තියෙනවලු අතහරින්නවලු. ඉතින් කෙස් නැතුව මොකෝ මේ වෙන මොනවද තියෙන්නේද? ඒ භික්ෂුන් වහන්සේලා ඇත්ත වශයෙන්ම අර මවාගත්ත මාර්ගඵලලාභී. මවාගත්ත සංවරය. ප්‍රායෝගික ජීවිතේ මනසට තට්ටු කරලා බැලුවාම අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. ඒගොල්ලන්ගේ ඇතුළතේ තමයි බලන්න ඕන. දෙවෙනෝ පිච්චෙනවා. සමහර අය ඉවසන කට්ටියකුත් ඉන්නවා. ඉවසීම ජය කොඩියට මොකද්ද කියලා කියනවා වගේ ඉවසගෙන ඉවසගෙන ඉන්නවා. ඒ මිනිස්සයා පිච්චෙනවා ඇතුළෙන් පුදුම විදියට. දැන් අපි නම් කට දෙන දේ කිව්වත් පිච්චෙන්නේ නැහැ නේද? ඇතුළෙන් පිච්චි නැහැ. ඒ දෙවි දෙවි නෑ මුකුත් නෑ. හැමතිස්සෙම විවෘත මනසින් ඉන්නවා. එහෙම ජීවිතයක් දුන. එහෙම ජීවිතයක් නෙමෙයි වුණ. ඊළඟට අපි පුරුදු වෙලා තියෙනවා මේ සංවරකම කියලා එකක් අපි හදාගෙන තියෙනවා. සංවර කතා බහ කියලා එකක් අපි හදාගෙන තියෙනවා. ඒ අපි හදාගත් එක. සංවර කතා බහ කියලා කියන්නේ හිමින් කතා කරන එකවත් අයියෙන් කතා කරන එකවත් නෙමෙයි. කතා කරන්නේ මොකද්ද කියන එක. සංවර ක්‍රියා කරනවා කියලා කියන්නේ හිමින් ක්‍රියා කරනවද අයියෙන් ක්‍රියා කරනවද ඒක නෙමෙයි. අපේ අය සංවරය කියලා කියන්නේ බිම්බලාගෙන හිමින් යන එකටනේ. ඒ මෝඩ වැඩ. අර දවසක් කිව්වේ කොසල් රජතුමාට පූජකයෝ වගේ අල්පාල යනකොට මහරජ ඔබ දන්නේ නැහැ පූජකයෝ දකින්න කියලා. සමහර අයට නිවන් මඟ උගන්වන්න බෑ හේතුව ඒගොල්ලෝ ඇවිස්සෙනවා කැමැත්තෙන් ඇලේ බහැලා ගඟේ බහැලා පීන පීන ඉන්න කට්ටිය ඉන්නෝනේ. ඒගොල්ලන්ගේ ලෝකයේ තාම යාන වාහන. ඒගොල්ලන්ගේ ලෝකයේ තාම ගෙවල් දොරවල් හදාගන්න එක. ඒගොල්ලන්ගේ ලෝකයේ තාම තනතුරු ලබන එක. හැබැයි යාට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තਿੱත් වෙන්න ඕන. ඇස් රතු වෙනකන් නාන්න ඕන. නෑවට පස්සේ තමයි හිතෙන්නේ හචින්ගක ගොඩ දෙනකොට තමයි හිතෙන්නේ දැන් නම් ඇති කියලා. ඒක අත්දැකීමෙන්ම යා ළඟ ජනිත වෙනකම්ම ඒක හරියන්නේ නෑ. දැන් අපිටත් එහෙම යුගයක් තිබුණා. ඒක පුදුමයි. ඒක එක්තරා විදියක ඒ යුගය තුල ඒ විදියට අපි ක්‍රියා කරපු නිසාම තමයි ඒ ගඟේ පීනලා ඔන්න අපි දකිනවා මේක හරි ප්‍රශ්නයක් ඇති වෙන තැනම මේක මහා මායාකාරී ලෝකයක් කියලා. ඉසර සම්න කාලේ ඉතින් කානිබල් එකක් තිබුණොත් එහෙම හඬක් ඇහුනොත් එහෙම ඉතින් සද්දෙට යනවා හොයාගෙන. සද්ද කොහෙද දන්නේ? කොහෙ තියෙනවද දන්නේ? සද්දෙට වයි යනවා මේ මේ මේ පැත්තෙන් ඇහින්නේ කියලා. ඊළඟ ඉතින් කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. දැන් හැරිලා බලන්නේ. දැන් කවදාවත් සංගීතයක් බලන්න යන්න හිතෙන්නේ නැහැ. සවිදාවත් කානිබල් එකක් බලන්න යන්න හිතෙන්නේ නැහැ. ඕනකම තීදී ඔක තද කරගෙන හිටියොත් මේ ප්‍රශ්නේ නේ. ඈ හිතෙන්නේ අනේ පව්වේ පුංචි ළමයිගේ පුංචි පිස්සු වැඩ. ඈ මේ වගේ පොඩි දෙයකින් තමයි මිනිස්සුන්ගේ සතුට කියන එක මිනිස්සු ඇති කරගෙන තියෙන්නේ කියලා හිතෙනවා. ඒකයි தත්ත්වය. ඒ වගේම තමන්ට සතුටක් තියෙන දහමක් තියෙනකොට පැහැදිලි නිවනක් තියෙනකොට ඒ තුලම වාසය කරන්න යොමු වෙනවා. ඉතින් මේ ධර්ම කරුණු වලින් ගැඹුරින් විමසා බලා විශේෂ නිවන යොදවා අවශ්‍ය විශේෂ කරුණු පිළිබඳව අවධානය යොමු කරගෙන කල්පනා කරන්න නැති කෙනෙකුට, විමර්ශනය කරන්න නැති කෙනෙකුට, විශේෂයෙන් දකින්න නැති කෙනෙකුට මේ ධර්මය ප්‍රතිලාභයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන් දකින කෙනෙකුටම ධර්මයේ ප්‍රතිලාභයක් ලැබෙනවාමයි. ඒ වගේම එක දිගට ධර්මය නුවණින් සොයා යන්න, නිවන සොයා යන්න, කිං සච්ඡං ගවේසි, කිං කුසල ගවේසි, මේ කුසලය, මේ නිවන, මේ සත්‍ය සොයා යන්න නුවණින් නෙවරදිව නෙවරදිව නුවණ සකස ගන්න, නෙවරදිව බලන්න, නෙවරදිව ගමන් කරන්න. කොහොමද? ධර්මානුධම්ම ප්‍රතිපත්තියෙන් අනුකූලව. ඒක කය නෙමේ තියෙන්නේ, ඒක නුවණ තුල, මනස තුල ඇති වෙන්න ඕන දෙයක්. කයින් රහත් වෙන අය නෑ. මනසින් නුවණින් මිසක් කයින් රහත් වෙන්න බෑ. දැන් අපි පිටින් දකින්නේ දැන් මේ වෙනකොට ඉන්නේ කයින් රහතන් වහන්සේලා. මේ හිමීන් ඇවිදින අය, හිමීන් කතා කරන අය, මෝස්තරේට ස්ටයිල් එකට කතා කරන අය, ඒගොල්ලෝ ඉන්නේ දැනට. ඒගොල්ලොන්ගෙන් වැඩක් නැහැ. ඔබ මනසින් දකින්න, නොනින් දකින්න. එතකොට ඔබේ ස්වභාවයට අනුව ඔබ ඉඳී. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබේ ගති පුරුදු ටිකක් ඒකේ තියේ. ඒකට කමක් නැහැ. සමහර රුජ්ජලෝගේ ගති පුරුදු ලක්ෂණ තියෙන එක යාගේ ස්වභාවය කියලා අපිට ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් පොඩි ළමයි ඉන්නකොට අපි ඒ කලබලයක් වෙන්නේ නැහැ. මොකද හේතුව? පොඩි ළමයින්ගේ හැටි. සමහර පුජ්‍යල චරිත ලක්ෂණ තියෙනවා. ඒකේ හිම තමයි. ඒ ගැන මුකුත් හිතන්න ඕනේ නැහැ.